නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාම. ශ්‍රීමත් අකුධාතුන් වහන්සේ විරාජමානව අද දක්වා වැඩ සිටින උතුම් ථූපාරාම සේරජුන්ට නමස්කාර වේවා. සාදු සාදු. ද්‍රෝණයක් මුනි ධාතුන් සුවඳ දාගැබේ අරා වැඩ සිටින ස්වර්ණමාලී මහා සේරජුන්ට නමස්කාර වේවා. සාදු සා. ඒ වගේම අප මොනිදුන් සම්බුදු වෙන මොහොතේ සෙවන සැලසූ දක්ෂින සාකා බෝධීන් වහන්සේට නමස්කාර වේවා. සා. ඒ වගේ මේ මොහොතේ මාගේ ගුරු දෙවිඳුන් මම සීකරනවා. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේටද නමස්කාර වේවා. සා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල් මෑණිවරුනි, සද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් ථූපාරාම සෑ භූමිය රහතන් වහන්සේලා දහස් ගණනක් එකවර බිහිවෙච්ච භූමිය. ඒ වගේම නොයෙක් අවස්ථාවල මේ ථූපාරාම සෑ භූමිය නිසා මේ මහ පොළොව කම්පා වුණ භූමියක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාරයේ සිද්ධ වුණ භූමියක් මේ ථූපාරාමය. මේ වගේ පින්බිමක් වන්දනා කරගන්න පින තියෙන කෙනෙක් හිටියොත් ඒ පින කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා අපේ රට කොයිතරම් කලබගෑනි වලට ලක් වුණත් මේ ලංකාද්වීපයේ උපදින්නේ පින් තියෙන මිනිස්සු. හේතුව මාර්ගඵල අවබෝධයක් හෝ එහෙම නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයේ හෝ පිහිටක් ලබා ගන්නවා නම් ඒ පිරිසට අවසාන පින් ටිකත් රැස් කරගන්න මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ අවසාන යුගයයි. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා පිරිනවම් පෑවට පස්සේ පින්වන්තයෝ ජම්බුද්දීපේ නෙවෙයි ඉපදුනේ. පින්වන්තයෝ ඉපදුනේ ලංකාද්වීපේ. කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ සමග වාදයට ගිහිල්ලා දමණය වුණ සච්චක ඉපදුනේ මේ ලංකාවේ. කළු බුද්ධ රක්කිත නමින් මහරහතන් වහන්සේ නමක් වුණා. මුළු ඉන්දියාවේම අධිරාජ්‍ය වෙලා හිටපු ධර්මාශෝක රජුරෝ ලංකාවේ ඉපදුනේ. ලෝවා මහ ප්‍රාසාදේ විනය උගන්නපු ආචාර්යින් වහන්සේ නමක් වෙලා තියෙනවා. ඒ වගේම මහා වනේ ලෝවා මහ ප්‍රාසාදේ විනය කරන්න පැමිණිලා තිබෙනවා. මහවනේ හුදකලාවේ දැහැන් ගත කරපු කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ වෙලා ඉපදුනා. මේ වගේ ජම්බුද්දීපෙන් බුද්ධ කාලයේ මඟපල ලබන්න මඟහැරිච්ච බොහෝ දෙනා ලංකාවේම ඉපදුනා. ඉතින් ඒ නිසා අවසාන පින්වන්ත පිරිසත් මේ කලබගෑනි අස්සේ හෝ මේ ලංකාවෙම තමයි සිටින්නේ. ඉතින් සතුටු වෙන්න මේවාගේ කරදර බාධා මැද්දේ නමුත් අපි ධර්මය අහන්න ඕන, සෑය වඳින්න ඕන කියලා පින් කරගන්න පැමිණීම ඔබට බුද්ධ ශාසනයේ මඟ නොහැරෙන බවට සාක්ෂියයි. නිසා නොයේක අපහසුතා කරදර බාධා පැමිණුණත් ඔබ මේ අවස්ථාවේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්තුනි, අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලංකා ධරණි තලයට තුන්වතාවක් වැඩම කළ බව ඔබ දන්නවා. ඉස්සෙල්ලාම වැඩම කළේ මයිඅංගණයට. මිනිසුන් බිලිගන්නා ඒ සැඩ යකුන් ගිරිදිවෙනට පළවා හැරලා මේ ලක්දෙරණ ආරක්ෂා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩියේ නාගදීපේට. චූලෝදර මහෝදර නාගයන් දමනය කරලා නාගයන්ගේ සමගිය ඇති කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩියේ බුද්ධත්වෙන් අටවෙනි වර්ෂයේ කැලණියට. නාග ලෝකේ ඉතා බලවත් නාරජ දෙක් වන මණියක්කිත නාරජතුමාගේ නාග පිරිවර පෙරටුව පූජා කරන ලද දම්පෙන් වළඳා බුදුරජාණන් වහන්සේ සිරිපා සමනොල මුදුනේ මේ සිරිපා සටහන්න තබලා, ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලක්දෙරණේ තැනින් තැන වැඩ හිටියා. ඒවාගේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තිසුවෙන් වැඩ හිටපු උත්තරීතර උතුම් භූමියක් මේ ථූපාරාම සේරජාණන් වහන්සේ පිහිටි තැන. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමාපත්තිසුවෙන් වැඩ හිටපු මේ පිම්බීමට නමස්කාර වේවා. එදා බුදුරජාණන් වහන්සේ මේ පිම්බීමේ වැඩ ඉඳලා මේ පිම්බීමට එදා පැමිණියා මේ භූමියට, මේ ප්‍රදේශයට අරගත්ත දෙවි කෙනෙක් ඉන්නවා පෘථුවිසාල කියලා. මං හිතන්නේ අදටත් ඇති. ඒ පෘථුවිසාල දෙවියන්ට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් දෙවිය, මේ භූමිය කලින් බුද්ධ ශාසනවලත් බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු තැන. අනාගතයේ මාගේ අකුධාතුන් වහන්සේ වැඩ සිටින ස්තූපයක් ඉදිවෙනවා මේ භූමියේ. නන්දෙසින් සතර දිසාවෙන් පැමිණෙන අහිංසක ජනී ජනයා සිත් පහන් කරගන්නවා ඒ ථූපේ දැකලා. මලින් පහනෙන් සුවඳින් පුදනවා. ඒ කියන්නේ පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අපිව දැක්කා. අද මේ විදිහට වඳින පුදන බව බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ පෘථුවිසාල දෙවියන්ට, දිව්‍ය රාජය, මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඒ සුදුසු කාලයේ පැමිණෙන තුරු ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ විවරණේ, ඒ වාක්‍යයෙන් ඒ පෘථුවිසාල දෙවියන් මේ භූමියට අරක් ගත්තා. එදා ඉඳලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු භූමිය, රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියට කිසි කෙනෙකුට ඇවිල්ලා අපවිත්‍ර කරන්න බැරි විදිහට භූමිය රකිනවා. මේ භූමියේ පිංගතුනි කටු සහිත ගස් වර්ගයක් වැවුණා. ඊළඟට ආධාරී කියලා වැල් වර්ගයක් වැවුණා. වැවිලා මේ භූමිය උස් භූමියක්. කටු වැවිලා අර මිනිසුන්ට ඇවිල්ලා අපවිත්‍ර කරන්න බැරි විදිහට මේ භූමිය රැකෙනවා. ඔන්න දැන් කවුරුත් දන්නේ නැහැ. මොකද ඒ වෙනකොට මනුස්සාවාසයක් නොතිබුණ නිසා කවුරුත් දන්නේ නැහැ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා වසර 236ක් ගිය තැන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ භූමියයට වැඩම කරල්ල දේවානම් පිතිස් රජතුමා සමඟ මේ ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම මහා විහාරය පිළිගත්තා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ තුන් එනුව කරපු ඒ රුවන්වැලි මහසෑය පිළිගත්තා. මේ භූමිය විස්තර කළා. ඊළඟට ථූපාරාමයේ විස්තරය කියලා දුන්නා. එතකොට මේ භූමිය කටු සහිත භූමියක්. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ භූමියට දේවානම් පියතිස්ස රජතුමා සමග පැමිණුණා. එතකොට දේවානම් පියතිස්ස රජතුමා සමග පැමිණිලා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා පළවෙනි සතිය ඇතුළත වගේ මේ භූමියට පිච්ච මල්ලිස්සා. එහෙනකොට මේ පොළොව කම්පා වුණා. ඊට පස්සේ අහනවා, ස්වාමීනි ඇයි මේ භූමිය කම්පා වුණේ? කියනවා, රජතුමනි බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ හිටපු භූමිය. එතකොට ථූපාරාමයේ ගැන විස්තර මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කියලා දෙන්නේ රුවන්වැලි සෑය භූමිය පිහිටි තැන. ඒ රුවන්වැලි මහසෑය පිහිටි භූමියේ කලින් බුදුරජාණන් වහන්සේලා දානි වළඳලා තියෙනවා. කලින් බුද්ධ ශාසනවල ලංකාවේ හිටපු ජනී ජනයා අතපෙන්වක් කළ මේ භූමිය බුද්ධ ශාසනයට පූජා කළා තියෙන්නේ රුවන්වැලි සෑය දැන් පිහිටි භූමියේදී. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වදාලා, රජතුමනි අනාගතයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටන තුන් ලෝකෙට මසද්රුස මහාසය පිහිටන්නේ මෙතනයි කියලා රුවන්වැලි සෑය භූමිය වෙන් කළා. එතකොට ලංකාවේ කවුරුත් චෛත්‍ය ගැන දන්නේ නැහැ, බෝධි ගැන දන්නේ නැහැ. මයංගනි මීගුණ සෑය දෙවියන් බඹුන් නාගයින් අමනුෂ්‍යයන් වඳින වනයේ එක්තරා ප්‍රදේශයක සැඟවුණ තැන, නාගදීපයේ මිනිසුන්ගෙන් සැඟවුණ තැන එකල ඒ සියලු පුණ්‍ය භූමි විවර කළේ මිහිඳු මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වැඩිය සුද්ධ භූමි නැමැති ස්තූපවල පහන දැල්ලුවේ මිහිඳු මහරහතන් වහන්සේ. අඳුරේ තිබෙන සෑයක් පේන්නේ පහනක් දැල්ලුවාට පස්සේ. ඒ වගේ කාලයෙන් වැහිලා තිබුණ බුද්ධ භූමිවල පහන් දැල්ලුවේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. යම් තැනක බුදුරජාණන් වහන්සේ වැඩිය බිමක් නම් ඒ භූමිය වන්දනා කරනකොට ඒ භූමිය අපිට හඳුන්වලා දුන්න මිහිඳු මහරහතන් වහන්සේ අපි සිහි කරන්න ඕනේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ එදා රජතුමාට කියා හිටියා, රජතුමනි මීට බොහෝ කාලයකට කලින් ඔන්නේ ඉතිහාසය, මීට බොහෝ කාලයකට කලින් මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ කකුසඳ කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000යි. එතකොට ඒ කාලේ ඕජ දීපය කියලා ලංකාවට කිව්වේ. ඒ බුදුරජාණන් වහන්සේ රාක්ෂස උවදුරක් තියෙන මේ ලංකාවට රහතන් වහන්සේලා 40,000ක් සමග වැඩම කළා. වැඩම කරලා මේ ලංකාවේ උවදුරු දුරු කරලා රුවන්වැලි සෑ භූමියේ පිහිටි භූමියේ දන් වළඳලා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ ථූපාරාම සෑ භූමියට වැඩම කළා 40,000ක් සංඝයායක. එතකොට ඇත්තටම බලනකොට අපි මේ ඉඳගෙන ඉන්න තැන්වලත් මේ කල්පේ ආරම්භයේ රහතන් වහන්සේලා හිටපු තැන. 40,000ක් ඉතින් හිතන්න බලන්න. ඊට පස්සේ ලංකාවේ හිටපු සියලු ජනයා මේ භූමියට පැමිණුණා. ඉතින් කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ භූමියේදී දහම් දෙසද්දී මේ භූමියේ ලක්වැසි මිනිස්සු, ඒ කාලේ ඕජදීපේ මිනිස්සු 10,000ක් මේ භූමියේදී මඟපල් ලැබුවා. එතකොට මේ කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මඟඵල ලැබූ භූමියක් මේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් පැන් වළඳන්න කලින් පැන් පෙරලගන්න පෙරහන් කඩේ මේ ඕජ දීපේ මිනිසුන්ට ලබා දුන්නා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000ක් කාලේ. ඒ කාලේ මිනිස්සු කකුසඳ බුදුරජාන් වහන්සේගේ පෙරහන් කඩේ තැන්පත් කරලා විශාල ස්තූපයක් මේ භූමියේ කළා. මේ මහා පොළොට යට වෙලා බුද්ධ ශාසන හතරක මහා ඉතිහාසයක් තියෙනවා. මේ ථූපාරාම සෑරජුන් වැඩ සිටින තැනම මේ භද්‍ර කල්පේ මුල කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පෙරහංකඩ ධාතුව තැන්පත් කළ පාරිභෝගික සෑය ඉදි වුණා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ වැඩි නිසා ධාතුන් වහන්සේලා බෙදෙන්නේ නැහැ. සත්තුන් ලෝකෙටම එකම සෑයයි. පාරිභෝගික ධාතු සෑයවල තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ කාලේ බුද්ධ ශාසනය පිහිටවන්න රහතන් වහන්සේලා මෙහි නතර කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ආය අන්තක්කල්පයක් ගත වුණා. පොළොව යදුනකුත් ගව් තුනක් වෙඩිච්ච තැන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කෝණාගමන කියලා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30,000යි. 30,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ලං ඒ දීප ඒ කාලේ වරදීපේ කියලා මේ ලංකාවට කිව්වේ. ඒ වරදීපෙට පැමිණලා පැමිණ තිබෙන උදුරු දුරු කරලා ඒ බුදුරජාණන් වහන්සේ 30,000ක් සංඝයා සමග මේ ථූපාරාම සෑරජුන් පිහිටි භූමියට වැඩම කරලා පැමිණි ජනයාට ධර්මයේ දේශනා කරනවා. බලන්න මේ ථූපාරාම සෑයේ අනුහස එදා 10,000ක් මගඵල ලබනවා මේ ථූපාරාම සෑ භූමියේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මඟඵල ලැබූ භූමියක්. ඊට පස්සේ ලංකාවේ ධර්මයේ ඒ කාලේ වරදීපේ ධර්මයේ ප්‍රචාරය කරන්න රහත් සංඝ පරපුර ඉතිරි කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. තමන්ගේ ඉනේ බඳින ඉනපටිය මේ වරදීපේ මිනිසුන්ට ප්‍රදානය කරලා. එතකොට කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව තැන්පත් කරලා විශාල ස්තූපයක් මේ භූමියේම තිබ්බා. ඒ කාලේ මිනිස්සු කොච්චර වඳින්නේ නැතිද මේ භූමිය. යුගෙන් යුගේ මිනිසුන්ගේ සාදුනාදේ පැතිරෙන භූමිය. යුගෙන් යුගේ මිනිසුන්ගේ පින් උපද්දවන මහා පුණ්‍ය උල්පතා. සසරේ යන මිනිසුන්ගේ ගිමන් නිවාලන සිසිල් දිය උල්පතක් ථූපාරාමයි. මේ සෑරජුන් වහන්සේ පුංචි කියලා හිතට ගන්න එපා. හොඳ නෑ. බුදුවරුන්ගේ ධාතු තැන්පත් සෑයවල් කොහොමද ලොකුයි පොඩි කියලා අපි කියන්නේ. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමං පහළ වුණා ආයේ බුද්ධාන්තරයක් ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මේ දූපතට කිව්වේ මණ්ඩදීපේ කියලා. මණ්ඩදීපේ කියලා මේ ලංකාවේ ඒ කාලේ හැඳින්වුවේ. මේ ලක්දෙරණ තියෙන උදුරු දුරු කරන්න 20,000ක් සංඝයා සමග කාශ්‍යප තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20,000ක් සංඝයා සමග මේ භූමියේ වැඩ හිටියා. එදා දෙවියන් බමු මේ භූමියට වැන්දා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා බලන්න මේ ථූපාරාමයේ තියෙන ඉරණම 10,000ක් මඟඵල ලැබුවා. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පෙම්පාසුවෙන් අඳින නානකඩය, ඒකට කියනවා වැසි සලුව කියලා, පෙම්පාසුවෙන් අඳින වැසි සලුව එදා ලක්වැසියන්ට ප්‍රදානය වුණා. ඒ ලක්වැසියන් ඒ උතුම් ජල සාටිකාව තැන්පත් කරලා විශාල ස්තූපයක් කළා. සිං එදා ඒ බුද්ධ ශාසනයෙන් මේ භූමිය ගොඩාක් සාධුනාදී පැතිරුණා. සිං මේ විදිහට බුද්ධ ශාසන තුනක් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ හිටියා. පෘථිවිසාල දෙවියන්ට වදාලා මේ භූමිය රකින්ද අනාගතයේ අකුධාතු මහසෑය හැදෙනවා කියලා. ඉතින් පින්වතුනි මේ විදිහට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අතීතයෙන් වැසී තිබුණ සියලු තොරතුරු වදාලා ඉතින් ඊට පස්සේ මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ගෞතම බුදු සසුන බැබළුවා. පළවෙනි වස් කාලේ සෑගිරිය ගත කරලා වස් පවාරණය කළ ඉල් මාසේ ආවා. ඉල් මාසේ කියන්නේ නොවැම්බර් මාසෙට. ඉල් මාසේ පෝය දවසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට කියා හිටියා, රජතුමනි බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ, අපිට බැහැ දකින්න යන්නයි කල්පනාව. එතකොට රජ්ජුරුව කියයි හිටිය, ස්වාමීනි ඔබ වහන්සේලම් වදාළනේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා කියලා. රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු බව හැබෑව. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ඉතිරි වූ ධාතුන් වහන්සේලා යම් කෙනෙක් දකින්නහඳ බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි කියලා වදාලා. හොඳට ওই වචනේ හිතට ගන්න ඕන. ඒ තමයි ධාතුන් වහන්සේලා දැකීම බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි. රහතන් වහන්සේ නමකට ධාතුන් වහන්සේ නමක් දැකීම බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි. අපිට දැන් තමන් දිහා බලන්න. ඔබ ධාතුන් වහන්සේ නමක් දැක්කා නම් උච්චර පොඩිද, මොන පහටද, ඔක හරියටම හරිද, කොහෙන්ද ලැබුණේ, වෙන්න පුළුවන්ද, සැක හිතෙන්නේ නැද්ද, කිකියානවා, එක්ක ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්නවා. එතකොට බලන්න රහතන් වහන්සේලා බුදු කෙනෙක් දැක්කා වගේ ගෞරවය උපදිනවා ධාතුන් වහන්සේ නම දැක්ක ගම. අද්ද ජනී ජනයා ඒ ශ්‍රද්ධාවෙන් ඒ ගෞරවයෙන් කොයි තරම් ඈතද. ඊට පස්සේ දේවානම් පියතිස්ස රජතුමා කල්පනා වෙනවා, ස්වාමීන් ධාතුන් වහන්සේලා වඩම්මන්න, මම ධාතුන් වහන්සේලා වෙනුවෙන් ඒ ධාතුන් වහන්සේලා නිදන් කරලා ඒ මේ ජනී ජනයාට සංඝයාට වන්දනා කරන්න ස්ථානයක් හදන්න. එහෙනම් රජතුමනි ඒකට සූදානම් වෙන්න. ස්වාමීන් ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා ලබා ගන්න හැටි සුමන සාමණේරයන් වහන්සේ සමග කතා කරන්න. සුමන තෙරුන් සමග. ඊරව සුමන තෙරුන් එතන වැඩ හිටියා. රජුරු වහනවා සුමන තෙරුන් වහන්සේගෙන්, ස්වාමීනි කොහොමද ධාතුන් වහන්සේ ලබා ගන්නේ? රජතුමනි හොඳට පිරිසිදුව නාලා සීලය අදිෂ්ඨාන කරගෙන ඔබ මහවිහාරයට පැමිණෙන්න. මහවිහාරයට පැමිණිලා ඒ භූමි මම්මාවත් හොඳට සරසලා පිරිසිදු කරන්න. ඉතිරි කොටස අපි කරන්නම් කියෝ. ඒ නිසා ධාතුන් වහන්සේ නමක් වඩම්මද්දී සීලිය අදිෂ්ඨාන කරගෙන ඒ වගේම පිරිසිදුව ඒ වගේම ගෞරව සම්පයුක්තව ඒ කටයුතු කරන එක ගිහි කෙනාගේ වගකීම. ඉතින් එදා හවස් කාලේ සෑගිරියට එතකොට මේ පෝය දවසේ නොවැම්බර් පෝය දවසේ ඉල් පෝය දවසේ හවස් කාලේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින් තලාවේදී සුමන තෙරුන්ට වදාලා, සුමන ඔබ යන්න දැන් ජම්බුද්දීපේට. මාගේ වචනේ මාගේ පියාණන් වූ ධර්මාශෝක්‍ර නරේන්ද්‍රයාට කතා කරන්න. කතා කළා කියන්නේ රජතුමනි ඔබතුමා ළඟ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගොඩාක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඇයි ඒ එහෙම වුනේ? ධර්මාශෝක රජුරෝ 84,000 විහෙර විහාර කරන්න මහ පොළොව ඇතුලේ නිදන් කළ තිබ්බ වාල සංගාට යන්ත්‍රයේ නිදන් කරලා තිබ්බ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා රජුරෝ බාරයට ගත්තා. දැන් ස්වර්ණමාලි සෛරජානන් වහන්සේගේ වැඩ ඉන්නේ එක ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා. ධර්මාශෝක රජුරෝ මහ පොළොවේ මහ නිධානයෙන් උඩට ගත්තා ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේ. ඒ නිසා තුන් ලෝක ධාතුවේම බුදුරජාණන් වහන්සේගේ වෙඩ්ඩිපුරම ධාතුන් වහන්සේලා බාරව තිබුණේ ධර්මාශෝක රජුරවන්ට. ධර්මාශෝක රජුරෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සක්මන් මළුවට වැලි ටිකක් පුදපු පිම්බලයට මහ පොළොවේ අධිපති වුණේ. පසේ බුදුවරුන්ට පිරි ඉතිරි යන්න මේ පැණි පූජා කරපු පිම්බලයට පොළොවේ තහසෙත් අධිපතිකම පවත්වනෝ. රජ්ජුරුව යමක් කිව්වොත් දෙවි කෙනෙකුටවත් හරස් වෙන්න බෑ. එකට බලන්න සිත සතුටින් යමක් පිදීම කොයි තරම් ආනුභාව සම්පන්නද. මේ තුන් ලෝක ධාතුවේම වැඩිපුරම පංචකාම සැපේ වින්දේ මහමන්දාතු රජ්ජුරුව. ඒ රජ්ජුරුව මනුස්ස කාමයෙන් සැප විඳලා විඳලා මේ රජ්ජුරුව මේ කාමී මදි කියලා හිතුණා. ඊට පස්සේ සතරවරන් දෙවියන්ට කතා කරාට පස්සේ සතරවරන් දෙවිය කිව්වා චාතුම් මහරාජි කේම තියෙන සැපේ භුක්ති විඳින්න කියලා. මහමන්දාතු රජ්ජුරුව චාතුම් මහරාජිකේ සියලු සැප විඳා. ඒත් රජතුමාට මන්දි. රජතුමා තව තිසාවට ගිහිල්ලා මේ මනුස්ස ඕලාරික කයෙන් දෙව්ලොවට යනවා මහමන්දාතු රජ්ජුරුව. ඒ සක් දෙවිඳු තෞතිසා දිව්‍ය ලෝකේ දෙකට බෙදලා එක කොටසක් මහමන්දාතු රජ්ජුරුවන්ට පාලනය කරන්න දුන්නා. අවුරුදු 3,60,00,000යි සක් දෙවිඳුගේ ආයුෂ. අවුරුදු 3,60,00,000යි සක් දෙවිඳුගේ ආයුෂ. එවැනි සක් දෙවිවරු 36 දෙනෙක් මැරෙනකල් චුත වෙනකල් මහමන්දාතු රජ්ජුරුව තෞතිසා වේටියා. මේ කල්පයටම පංචකාමයේ සැපේ විඳින අය අතරින් මහමන්දාතු රජ්ජුරුව තරම් කෙනෙක් ආයි බී වෙන්නේ නැහැ කියලා. ඔබ දන්නවද එච්චර සැපයක් ඔහුට ලැබුණේ ඇයි කියලා? එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා සමග දානෙට වඩිනකොට මෙති ඇමෙතිවරු ඔක්කොම එකතු වෙලා දම් බෙදෙනවා. එදා මේ රජ්ජුරුව මහමන්දාතු රජ්ජුරුව ඒ කාලේ දුප්පත් මිනිසෙක්. ඒ දුප්පත් මිනිසයා මෑට ටිකක් තඹල බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් වෙයි කියලා අරන් ගියා මෑට ටිකක් මෙටි වළඳ දාගෙන. රාජ මහා අමාත්‍යවරු පිරිවරාගෙන රම් බඳුනේ රන් හැන්දෙන් දම් බෙදද්දී අර මෙටි වළඳක් තියාගෙන මෑ මිටක් තම්බගෙන ආපු මිනිසයාට කුමන තැනක්ද? කිට්ටු වෙන්නවත් බෑ. සියලු අපේක්ෂා සුන්ගුණා ඒ දුප්පත් මිනිසයාගේ. ඒ මිනිසයා අවසානට කල්පනා කළා නෑ මම අතාරින්නේ නෑ කියලා මෑට ටික ඔක්කොම අතට අරන් අර රහතන් වහන්සේලා වඩින පාරට වීසි කළා. එක ඇටයක් හරි වැටෙන්නේ නැතිව ආයෙ පාත්‍රෙට කියලා. ඒ තථාගත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දකිනාසේක. ඒ ඇසිල්ලෙන් බුදුරජාණන් වහන්සේ දැක්කයි. බුදුරජාණන් වහන්සේ තප්පරයට අදිෂ්ඨාන කළා හැ සෑම මොන් ඇටයක්ම එක එක රහතන් වහන්සේලගේ පාත්‍රවලට වැටෙන්න. එදා දුකසේ කළා දීපින මේ ලෝකේ පංචකාමයේ අතරින් අග්‍ර වුණා ඒ දුප්පත් මිනිසයා වෙලා මහමන්දාතු රජ්ජුරුව වුණේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ. මතක තියාගන්න දුෂ්කරව කරන පින විපාක වැඩි. කරදර මැද කරන පින විපාක වැඩි. බාධක ජයගෙන කරන පින විපාක වැඩි. මගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට විවරණ ගත්තේ මඬගොඩේ වැතිරිලා. සම්බුදු බවට පෙරුම් පිරුවේ ඇස්වලින් ලේ වැටෙද්දි දරුවෝ දන් දීලා. තමන්ගේම දංකාපු අය ගගහ එලවද්දී ඒ මිනිසුන්ටම දන් දෙදී පාරමේ පෙරුවේ. දේවදත්ත රජා විලා පහළ වෙලා තමන් පුතා වෙලා අතපය කපද්දී ඒක ඉවසලා ඉවසලා බුදු බවට ශාන්ති පාරමිතාව පෙරුවේ. වෛර කරන ලෝකෙටම මිස්සිත වඩලා මෙත්තා පාරමිතාව පිරුවේ. ඒ නිසා මේ අපි වාගේ මිනිස්සු, මේ ලෝකේ වාගේ මිනිස්සු කුහක කපටි වංචාකාරී පාපකාරී ලෝකෙකමයි බුදුවෙන්ටත් පාරමී පුරන්නේ. බුදුවරුන් පාරමී පිරුවේ මේ වාගේ මිනිස්සුත් එක්ක. මේ වාගේ මිනිස්සුත් එක්ක ඉඳලා තමන්ගේ ගුණේ රැකගෙන බුදු වුණා නම් මේ පෞකාර ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැතුව ඉවසන්න පින්වතුනි, කවදා හරි ඔබ මේ දුක කෙලවර කරනවා. අභූත චෝදනා, නින්දා, අපහාස, කරදර, අපිව පාගල පාගල අපිව හිම්බත් කරන එක, මඬවන එක, මේ ලෝකේම අපි ලෝකෙට වෛර නොකළොත්, අපි ලෝකෙට සාප නොකළොත්, අපේ මෛත්‍රිය ඉවසීම හදවතේ තිබුණොත් ඔබ කවදා හරි ඉක්මනින්ම මේ සසර දුකෙන් නිදහස් වෙනවා. මොහොතකට හිතන්න පින්වතුනි, අපි බුදුරජාන් වහන්සේ පාරමී පිරුවේ මේ වගේ මිනිස්සුත් එක්ක. අතපය කැපුවා, චෝදනා කළා, කඳු වලින් තල්ලු කළා දැම්මා. අර චින්චි මාණිකාව එක ජීවිතයක බිරිඳ වෙලා ඉපදිලා කොටෙකුට වහ වැටිලා මිනිහා පර්වතෙන් තල්ලු කළා. චින්චි මාණිකාවත් එක්ක පවුල් කණ්ඩ වුණා බෝධිසත්වයන්ද. දේවදත්තට දරුවෝ දන් දෙන්න සිද්ධ වුණා බෝධිසත්වයන්ද. දේවදත්තගේ පුතා වෙලා ඉපදෙන්න සිද්ධ වුණා බෝධිසත්වයන්ද. තමන් මුවෙක් වෙලා ඉඳලා දේවදත්ත කරෙන් ගෙනියන්න සිද්ධ වුණා බෝධිසත්වයන්ද. පෞකාරයෝ කරපිට තියාගෙන ගිහිල්ලත් ගුණධර්ම දියුණු කරලා මගේ බුදුරජාණන් වහන්සේ සසරින් එතරට වැඩියා. පෞකාර ලෝකෙටම සේවය කරන්න, මේ පෞකාර ලෝකෙටම සේවය කරලා, හොඳක් නැති ලෝකෙටම සේවය කරලා ඔබ මේ සසරින් එතරට යන්න. හේතුව ඇයි දන්නවද? ඔබේ සසරට අයිති නෑ. පෞකාර සසරට අයිති පෞකාරයම මිසක්කා පාපකාරී බවට අකමැති අය නෙවෙයි. ඒ නිසා මේ සසරින් ඔබ වීසි වෙනවා. ඒට සුදුසුකම ඔබට තියෙනවා. පෞකාර ලෝකෙට සාප නොකර ගුණධර්ම දියුණු කරගෙන සසරින් එතරට යන්න පුළුවන් නේ ඔයාලට. ඒ සුදුසුකම තියෙනවා. ඒ සුදුසුකම තියෙනවා. ඉතින් මම කිව්වේ බලන්න, බුදුරජාණන් වහන්සේට පිදීම, රහතන් වහන්සේලාට පිදීම එච්චර ආනිසංසයි. ඔබ මේ මලක් පූජා කරනකොට එක සුළු පිනක් කියලා හිතන්න එපා. ඔබගේ මල පුංචි වුණාට, ඔබ ගෙනත් තබන මල පරවෙලා ගියාට, ඒ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණයෙන් යුක්තයි, විකසිත සුවඳින් යුක්තයි, පරවෙන්නේ නැති අනන්ත ගුණ බලයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේලා කල්ප සිය ගානක් ගියත් සම්බුදු ගුණයෙන් බැබලෙනවා. බුදු ගුණ පරවෙන්නේ ඔබ පුදන මල පර වුණාට. ඒ නිසා ඔබ එක මලක් පූජා කළා, එකපාරක් අත් දෙක එකතු කරගෙන වන්දනා කළා, ඒ පින මහත්ඵලය මහනිසංසයි. සතුටු වෙන්න පින්වතුනි, හිත පහදව ගන්න, අනේ අපි අතින් බොහෝ කුසල් කෙරුණා කියලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන ඉන්න සුමන තිරුණ්ඩ කියනවා ධර්මාශෝක නරේන්ද්‍රයා ළඟ තිබෙන ධාතුන් වහන්සේලාගෙන් අපේ බුදුරජාණන් වහන්සේ දන්වැළඳු පාත්‍රය පුරවා ධාතුන් වහන්සේලා වඩම්මගෙන ඉන්න. ඒ වගේම ඔබ ඒ ගමම්ම යන්න තව දිශාවට බලන්න මේ කාලේ කතාව රහතන් වහන්සේලාගේ. ඔබ මේ මොහොතේ ජම්බුද්දීපෙට යන්න, දැන් තවතිසාවට යන්න. ඒ වාගේ සංඝයාට ලංකාවේ මිනිස්සු දම් බෙදුවා ඒ කාලේ. ඒ වාගේ සංඝයාට මිනිස්සු දැහැත් එකතු කොට වන්දනා කළා. ඒ වාගේ සංඝයාගෙන් එකල බණ ඇහුවා. මේ ගෞතම බුද්ධ ශාසනයෙන් විසි වෙලා ගිහිල්ලා අයිනකින්න රොඩු වගේ අපි අපෙමුණුත් ඔබ මේ වගේ බණ අහනවනම් ඒ බුදු සසුන බැබළුහු මහරහතන් වහන්සේලා ළඟ බණ ඇසීම කොයි තරම් සොඳුරු ඇතිද? ඒ කාලේ මඟඵල ලබනවා පින්වත්නි. ඒ කාලේ මඟඵල ලබනවා. ඉතින් මේ යුගයේත් ඔබ මෙච්චර කරදර බාධා මැද්දේ සංඝයා ඇසුරු කරනවා නම් ඒ සංඝයාගේ හඬට ඒ සෑයේ බෝධියේ තියෙන දිශාවට දුවගෙන එනවා නම් බුදුවරු පහළ වෙච්ච කාලයක රහතුන් පහළ වෙච්ච කාලයක ඔබට මඟ හැරෙන්නේ නෑමයි. දැනුත් එනවා නම් ඒ කාලෙට කොහොමදත් එනවා. සතුටු වෙන්න මේ දහං හඬ තියෙන දිශාවට ඇදීගෙන අනේක ගැන. ඉතින් සුමන සාමණේරයන් වහන්සේට වදාලා මීඳු මහරහතන් වහන්සේ සක්දිවිඳුගෙන් සක්දිවිඳු වඳින සිළුමිණි සෑයේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුදාන්තුන් වහන්සේත් වැඩ ඉන්නවා, දකුණු දළදා වහන්සේත් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ බෝසත් කාලේ කේශ කලාපයත් වැඩ සිටිනවා. ඔබ සක්දිවිඳුට කියන්න අනුබුදු මීඳු මහරහතන් වහන්සේ වදාලා මීඳු තෙරුන්ගේ වචනයෙන් කියන්න දකුණු දළදා වහන්සේ ඔබ පුදන්න, දකුණු අකුධාතුන් වහන්සේ ලංකාව පිණිස ලබා දෙන්න සක්දිවිඳුනේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ලංකාවේ බුදුසසුන රකින්ද බාර කළේ සක්දිවිඳුට. ඒ නිසා දැන් මිහිඳු මහරහතන් වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළෙත් සක්දිවිඳු. එහෙම වෙලා දැන් ධාතුන් වහන්සේ නමක් ඉල්ලන වෙලාවේ ප්‍රමාද වෙන්න එපා කියලා මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම ඔක්කොම බෑ කියන්න බැරි විදිහටම කරුණු යෙදුවා. ඊට පස්සේ අපේ සුමන මහරහතන් වහන්සේ ලංකාවෙන් අතුරුදහන් වෙලා එදා බෝධින් වහන්සේ ලංකාවට දකුණු සාකා බෝධින් වහන්සේ වඩම්මන්ඩ බෝධියේ වඩම්මලා ඉල් මාසේ කරන කාර්තික පූජාව කරනවා. ඉල් මාසෙට පාලියෙන් කියනවා කාර්තික මාසය කියලා. ඒ කාර්තික පූජාව කරනවා. ඒ කාර්තික පූජාව කර ඉන්න වෙලාවේ කාර්තික පූජාව කියන්නේ බෝධින් වහන්සේ රජ කෙනෙක් වගේ සරසලා රජ කෙනෙකුට වගේ උපහාර පූජාවල් පවත්වනවා. ඉතින් ඒ කාර්තික පූජාව බෝධින් වහන්සේට කරන වෙලාවේ පූජාව පවත්වන වෙලාවේ අපේ සුමන රහතන් වහන්සේ ජම්බුද්දීපේට වැඩම කළා. එදා තමයි මාස ගානකට පස්සේ පොසොන් මාසෙට කලින් දැක්ක තමන්ගේ මොනුබුරා සංගමිත්තා රහත්තරණියගේ ගිහි කාලේ පුත්‍රයා ධර්මහසෝක රජුරුවන්ගේ මොනුබුරා සුමන තෙරුන් වහන්සේ රහත් වුණාට ධර්මහසෝක රජුරුව රහත් වෙලා හිටියේ නෑනේ. ඒ නිකෙලිස් අරහත් ගුණේ විරාගි ගුණයෙන් බැබලෙන මුව මණ්ඩලකින් යුතු සුමන තෙරුන් දකිනකොට ධර්මාශෝක රජුරු කඳුළු සලාගෙන වැඳ වැටුණා. සුමන තෙරුන් වහන්සේ සිත ප්‍රාර්ථනා කළා කියනවා, රජතුමනි මා පැමිණේ මිහිඳු තෙරුන් වහන්සේගෙන් අපේ උපාධ්‍යයන් වහන්සේගේ වචනයක් කරා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ දන්වැළඳු පාත්‍රයේ පුරවා ධාතුන් වහන්සේලා ලබාගෙන ලක්දෙරණට පැමිණෙන්න මට මිහිඳු අපගේ උපාධ්‍යයන් වහන්සේ අණ කළා. මං ඒ සඳහා පැමිණි වචන දෙකක් නැතුව ඒ වචනේ විදිහටම කළා. පින්වතුනේ ධර්මාශෝක රජුරෝ ලංකාවේ ඉපදිලා කුජ්ජතිස්ස නමින් අරහත් වීටපත් වුණා. රුවන්වැලි මහසෑයයි ජේතවනාරාමයේ අතර කුජ්ජතිස්ස තෙරුන් වහන්සේගේ සෑය තියෙනවා මිනිසු දන්නේවත් නැහැ. අපට බුදුරජාණන් වහන්සේ දන්වැළඳු පාත්‍රය ලබා දුන්නේ ධර්මාශෝක රජුරෝ. ඊළඟට පාත්තරය පුරුවල ධාතුන්නාන්සේ ලබා දුන්නේ ධර්මාශෝක රජ්ජුරෝ. දකුණු දක්ෂිණ බෝධීන් වහන්සේ ලබා දුන්නේ ධර්මාශෝක රජ්ජුරෝ. තමන්ගේ පුත්‍රයා ලංකාවට එව්වේ ධර්මාශෝක රජ්ජුරෝ. දියණිය ලංකාවට එව්වේ ධර්මාශෝක රජ්ජුරෝ. 18 කලාශිල්ප ලංකාවට එව්වේ ධර්මාශෝක රජ්ජුරෝ. ඉන්දියාවේ තියෙන සියලු වස්තුව ලංකාවට එව්වේ ධර්මාශෝක රජ්ජුරෝ. අනිත් හැම රජෙක්ම ලංකාවේ තිබ්බේ වෙයි තරංගයා. ඊවසේ අවසානයේ තමන්ගේ උප්පත්තියත් ලංකාවේ සිද්ධ වුණේ. නිකිලිසුනේත් මේ භූමියේ. කොච්චර සෙනෙහසක් තියෙන්න ඇතිද ලංකාව ගැන. අපි මිනිස්සු ලංකාවට ශාප කරන්නේ ඇයි? මිනිස්සු ගිනි ගන්න පිටරටවල් වල අපි කියමුකෝ යුක්‍රේන් රුසියෙන් යුද්ධෙදි මිනිස්සු ගිනි ගන්නවා. මොහොතක්වත් මේ වගේ සැනසෙන්න තැනක් තියෙනවද? සෑයක් බෝධියක් දහං කතාවක් කිසි කෙනෙකුට නැහැ. ඔක්කොම කැඩෙන බිල්ඩින් අස්සේ උසුම හිර වෙලා මැරෙනවා. අපේ මිනිසුන්ට මේ කලකෝලාලයකට යන ගමන් උනත් යන ගමන් බෝධියකට වැඳගෙන ගිය හැකි. යන ගමන් සෑයකට වැඳගෙන ගිය හැකි. කලකෝලාහලයක් බලන ගමන් බණක් අහන්න පුළුවන්. අපේ මිනිසුන්ට තප්පරේ කරේ සැනසීමක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා පාත්‍රයක් පුරවා කොහොම තියෙන්නේ නැතිදනේ? ඒ රජ්ජුරුවරු කොච්චර වාසනාවන්තද? මගේ මේ සුමන මහරහතන් වහන්සේ කොච්චර වාසනාවන්තද? රජ්ජුර ධාතුන් වහන්සේලා ගොඩ ඒ බුදුරජාන් වහන්සේ දන් වැළඳ පාත්‍රයේ සිරසි තියාගෙන වඩම් මණ්ඩ තරම් ඒ නිකිලිස් මුනිවරු ඒකට සුදුසුයි. ඒ හිතේ රාගේ නෑ, ඒ හිතේ ද්වේෂේ නෑ, ඒ හිතේ මෝහේ නෑ. අද අපි ධාතු කරඬුවක් අතට ගත්තත් අපේ හිත රාගෙන් ජරා වෙලා, ද්වේෂෙන් ජරා වෙලා, මෝහෙන් ජරා වෙලා ඒ නිකිලිස් මුනිවරු ඒ ධාතුන් වහන්සේලා සිරසේ තියාගන්න සුදුසුයි. වීත රාගී වනසේක, වීත ද්වේෂී වනසේක, වීත මෝහී වනසේක. අපි මොන සුදුසුකම තිබිලාද ධාතුන් වහන්සේලා ෆොටෝ ගහන්නේ? අපි මොන සුදුසුකම තිබිලාද ධාතු කරඬුවට පිටුපාන්නේ? ඒකයි මං කිව්වේ සෑයකටවත් පිටුපාන්න එපා. හැරෙන්න පොඩ්ඩක්. අපි මොන සුදුසුකම තිබිලාද? අර නිකිලිස් මුනිවරු සිරසේ තියාගත්තා. සංදිවිඳුගේ විමනේ පහළ වුණා. සංදිවිඳු මේ ලක්දිරණට ගොඩාක් අනුකම්පා මෛත්‍රියේ තියෙන පින්වන්ත දෙවි කෙනෙක්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වචනේ එසැනින්ම සිළුමිණි සෑය දේව ඉරිදීෙන් ඔසවලා බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හත් නමක් කැඩුන්නේ ඒ විදිහටම තියෙනවා. ඉතුරු ධාතුන් වහන්සේලා ඔක්කොම කැඩුනා චූටි ප්‍රමාණයට. ඒ තමයි ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ ඒ නලල් ධාතු ඒ විදිහටම තියෙනවා. දැන් සීරුවිල වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා හතර කැඩෙන්නේ ඒ විදිහටම තියෙනවා. දෙනමක් දළදා වහන්සේලා ලක්දිව වැඩ සිටිනවා. ඊළඟට අකුධාතුන් වහන්සේලා දෙනම මේ උරහිස් හස්තිය ඒ අකුධාතුන් වහන්සේලා දෙනම ඒ විදිහටම තියෙනවා කැඩෙන්නේ. අනිත් ධාතුන් වහන්සේලා මොන් පියලි තරමට කඩසහල් ප්‍රමාණයට අබෑට පමණට කැඩෙනවා. අර නොකැඩුන දකුණු අකුධාතුන් වහන්සේ අර පාත්‍රයක් ධාතුන් වහන්සේලා උඩින් තැබුවා. විහිදී ගිය සවනක් ගන බුද්ධ රශ්මි ධාරාව දෙව්ලෝ සිසාරා පැතිරුණා. පරසතු පුම් මඳාරා මල් විසුරුණා. ඉතින් ඒ සුමන රහතන් වහන්සේ තමයි ඒ පාත්‍රේ ධාතුන් වහන්සේලා ඉස්සෙල්ලාම දෙව්ලෝට වැඩි ඒ පාත්‍රය ධාතුන් වහන්සේලා හිමාලි මල් වියනක් මත තියලා ඊපස්සේ ඒ මත තමයි අකු ධාතුන් වහන්සේ තැන්පත් කරගෙන ඉරදීෙන් වැඩම කළා මිහින්තලේට. මිහින්තලේ පනවන ලද මිසලා මිහිඳු මහරහතන් වහන්සේගේ අතට ලබා දුන්නා. දෙම්මේ මුළු ලංකාවෙම තියෙන ස්තූප ඒ කාලේ මිහිඳු මහරහතන් වහන්සේගේ අතේ වැඩ හිටියා. මුළු ලංකාවෙම ස්තූප මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී හස්තේ වැඩ හිටියා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලී පැනූ ආසනයක ඒ පාත්‍රයක් ධාතුන් වහන්සේලා යකු ධාතුන් වහන්සේ තැන්පත් කළා. එදුර මුළු ලංකාවෙම ස්තූප මිහින්තලේ මුදුනේ තැන්පත් කළා. ඒ නිසා කරුණු දන්න රහතන් වහන්සේලා මිහින්තලේට කිව්වා ස්තූප පර්වතේ කියලා. සෑගිරිය කියලා කියන්නේ ඒ නිසා. මුළු ලංකාවෙම තියෙන යොදුනෙන් යොදුන ඒ ධාතු තැන්පත් කළ ස්තූප හැදුවා. ඒ සියලු ස්තූපවල තැන්පත් කරන ධාතුන් වහන්සේලා එක තැන වැඩි හිටියන් මිහින්තලේ. ඒ නිසා මිහින්තලේට ස්තූප ගිරිය සෑගිරිය කියලා කියනවා. ඊට පස්සේ ඔන්න දැන් මේ ඔක්කොම වෙන්නේ පෝය දවසේ. නොවැම්බර් පෝය දවසේ ඉල් පෝය දවසේ. ඊට පස්සේ පහුවදා ඉල් පෝයට පහුවදා ධාතුන් වහන්සේ වඩම්මා ගන්න දේවානම්පියතිස්ස රජුරු සියලු මේ බුද්ධ පූජා උපහාර සහිත දැන් අනුරාධපුරයේ මහවිහාරයේ මේ මහවිහාරයේට ලෝහම්මා ප්‍රාසාදයේ තියෙන පැත්තේ මහවිහාරයට පැමිණිලා රන්වන් සලුවේ ඒ රැස් විහිදෙන ඒ ධාතුන් වහන්සේ වඩම්මගෙන මිහිඳු මහරහතන් වහන්සේ සුමන රහතන් වහන්සේ පෙළියා. දැන් ඇතා පිටින් රජතුමා ගිහිල්ලා එතනින් මංගල ඇතා පිටින් බැහැලා දැන් ඇතාට මේ රජතුමාට කුඩේ අල්ලනවා. දැන් රජතුමාට මුතු කුඩේ අල්ලගෙන ඇතත් ඇතාගෙන් බැහැලානේ. ඇතත් ඔහොම යනවා, රජතුමත් යනවා. අර වාගේ රහතන් වහන්සේලා ධාතුන් වහන්සේ මෙහෙම තියාගෙන වැඩ ඉන්නවා. රජතුමාට හිතුණා දැන් බලන්නකො මේ හිතුල හැටි. රජතුමාට හිතුණා මේ ඇත්තම ධාතුන් වහන්සේ නම් මට අල්ලලා තියෙන කුඩේ ධාතුන් වහන්සේගේ පැත්තට හැරෙන්න ඕන. ඉතින් හිතුවා මේ මාත් එක යන ඇතා දන ගහලා වඳින්න ඕන කියලා හිතුවා. ඒත් මන්දි මේ වැඩේ ඉන්නේ ඇත්තම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නම් අකු ධාතුන් වහන්සේ නම් ඒ ධාතුන් වහන්සේ ඔය රැගෙන ඇවිල්ලා තියෙන කරඬුව පිටින් ආකාශයට පැන්නගිලා මගේ හිසේ පිහිටන්න ඕන කියලා රජුරු හිතෙන් හිතුවා. අර මේ ධාතුන් වහන්සේගේ කරඬුව දකිද්දී ඒ සිතපු ඇසිල්ලෙන්ම රජතුමාට අල්ලා තිබ්බ මුතුකුඩි ධාතුන් වහන්සේගේ පැත්තට හැරුණා. ඇතා කුංචනාද කළා, දන ගැහුවා, දන ගහලා වැන්දා. ධාතු කරඬුව ආකාශයට පැන්නගලා මේ තූපාරාම සේරජාන් වහන්සේගේ වැඩ සිටින අවශ්‍ය වුණුන් කරුණු සහිතයි නම් ඔය සෑය දෙබෑ කරගෙන ධාතුන් වහන්සේ මතු වෙනවා. ඉච්ඡර අනුභවයක් ධාතුන් වහන්සේගේ තියෙනවා. මේ වගේ ස්තූප කෝටියකින් වැහුවත් ධාතුන් වහන්සේ උඩට මතුවේ යුතුය නම් ඒක වළක්වන්න දෙවියන් මරුම් බමුන් සහිත කාටවත් බෑ. මේ උතුම් ධාතුන් වහන්සේ දා ආකාශි කරඬුව වැඩ ඉඳලා රජතුමාගේ හිසේ පිහිටියා. රජතුමා පස්වන ප්‍රීතියට පත් වුණා. ප්‍රීතියට පත් වෙලා ඒ ඇතා පිටම සරසලා පැන වූ යහනක ඇතාගේ පිට උඩම කරඬුව තිබ්බා, කුදහතු කරඬුව. මේ නැතා ඒ මොහොතේම හැරුණා. හැරලා ඇතා ටික ටික ටික එනවා. අනිත් ඇයට ඇතාව නවත්තන්න බෑ. මම හිතන්නේ මේ භූමියට අරගත්ත පෘථිවිශාල දිව්‍ය රාජයාගේ බැල්ම. ඇයි මෙතෙන් මේ ධාතුන් වහන්සේ සෑය ඉදවෙන කල්ලේ වගකීම බාරේ දෙවියන්ට. අර ඇතා මේ දිශාවට එනවා. පැමිණිලා මේ භූමිය පැදකුණු කරලා මෙතන හිටගත්තා. ඒ හස්තිරාජ ධාතුන් වහන්සේ මෙතෙන්ට වැඩමෙව්වේ. ඊට පස්සේ දැන් හවස් වුණා. ධාතු කරඬුව බිමට ගන්න හදනකොට ඇතා කකුල් නමන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ අහනවා, ස්වාමීනි මේ හස්තිරාජයා නැවෙන්නේ නෑනේ. මේ හස්තිරාජයා කැමති නෑ ධාතුන් කරඬුව අකුධාතුන් වහන්සේ බිමට වඩම්මනවට. ඒ නිසා මේ ඇතාගේම හුසට මණ්ඩපයක් ඇදුවොත් එතකල් ඇතා නැවෙන්නේ නැහැ. සම්පූර්ණ විදිහ මේ ඇතා එක්ක දෙවියේ නැත්තන් ඉතරම් ඒ සඳහාම ඉපදිච්ච කෙනෙක්. ඊට පස්සේ අබය වැවෙන් ඒ කාලයි පායන කාලේ යූරි මැටි පුපුර ලක් කුට්ටි විදිහට තිබ්බේ. මහරෑ හවස් කාලේ වෙනම සේවක දහස් ගණන් සේවක පිරිස යවලා මෙන්න මේ තියෙන උසට ඇතාගේ උසට වෙනම මැටි වලින් කන්දක් හැදුවා. මැටි වලින් කන්දක් හැදුවා ඒ විලාවෙම. ඒ කන්ද උඩ මල් වලින් සරසලා පළස් සතුරලා ධාතු කරඬුව තැම්පත් කළාට පස්සේ තමයි ඇතා කුංචනාද කරලා දන ගහලා වැඳලා ඇතා එතනින් අයින් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ වදාලා රජතුමනි මේ ස්ථානේ හැදෙන සෑය මේ විදිහටම ඉස්සිල හැදෙන්න ඕන කියලා. ඉතින් එදා ඇතා මේ ඉන්නවා. උදේ වෙනකොට ඇතා කරඬුව ළඟට යනවා. ඒතර මිහිඳු මහරහතන් වහන්සේට ඇතාගේ හිත පේනවා. ආයේ කරඬුව අරන් ඇතාගේ පිට තියෙනවා. ඇතා එතනින් අයින් වෙලා මේ වටේ තැනක පැදපුණු කරනවා. ඇතාගේ කරේ තියෙන පිටේ ධාතු කරඬුව තියෙන අතරේ මේ භූමිය හදනවා. ආයේ හවස් වෙනකොට ආයේ තැන්පත් කරනවා. සෑය හදන කල් ධාතුන් වහන්සේ බිමට වඩම්මන්න දුන්නේ නැහැ. එනිසා මේ මණ්ඩපයේ මෙච්චර උස්සලා මේ මණ්ඩපයේ සෑය ධනක් පමණ ධන හිසක් පමණ පළවෙනි පේසවලල්ල මට්ටමට හැදුවට පස්සේ එතනම ධාතු ගර්භය හැදුවා. අන්න එදා ධාතු නිධානයේ දවසේ රාජරාජ මහා මාත්‍යවරුද මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාද මේ භූමියට පැමිණුණා. අනේ අපිට ඒව දැන් පේන්නේ නැහැ නේව. ඒව අපිට දැන් දැනෙන්නේ නැහැ නේව. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේ වඩම්මගෙන ඇත්තු කුංචනාද කරන වෙලාවේ ධාතු ගර්භේ සුවඳ ධාතු ගර්භේ ධාතුන් වහන්සේ තැන්පත් කරන්න හදනකොටම ඒ උතුම් ධාතුන් වහන්සේ තල්ගස් හතක් පමණ උස උඩ හිතෙන් හිතන්න ආකාශේ තල්ගස් හතක් පමණ උස ආකාශයට ගිහිල්ලා අකුධාතුන් වහන්සේ ලස්සනට සුද්ධ පාටට මිනිසුන්ට පේනවා රැස් දිවිදිවිදී. ඒ මොහොතේ ජීවමාන බුදු කෙනෙක්ම පාන යමක මහා ප්‍රාතිහාර්ය පෑවා. ඒ තමයි දිය දහරක් සහ ගිනි දහරක් විහිදෙනවා. එක වෙලාවෙම ගින්දරයි ජලයයි විහිදෙනවා. එදා අකුධාතුන් වහන්සේගෙන් විහිදුන දිය දහර ස්පර්ශ නොවුන එදා අකුධාතුන් වහන්සේගෙන් විහිදුන ගිනි දහරෙන් ආලෝකමත් නොවුන එකම පස් අංශුවක්වත් මේ ලංකාවේ නැහැ. මුළු ලංකාවම රශ්මි ධාරාවෙන් විහිදිලා ගියා. යමක මහා ප්‍රාතිහාරේ බෑවා. ඒ ප්‍රාතිහාරේ සිද්ධ වුණේ ඇයි? බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන වෙලාවේ අදිස්ථාන පහක් කළා. එකක් තමයි ධර්මාශෝක නරේන්ද්‍රයා ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ බෝධි ශාඛාව වඩම්ම ගන්න පැමිණෙද්දී ආයුධයකින් කැපෙන්නේ නැතුව තමම්ම ගහෙන් වෙන් වෙලා රං කටාරමේ පිහිටාවා කියලා. ඒකයි ඒ බුද්ධ අදිෂ්ඨානෙන් උනේ. ඒ බෝධින් වහන්සේගේ ඵලේනුත් පත්‍රවලිනුත් රැස් විහිදේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. රං කටාරමේ පිහිටි බෝධිය මුල් ඇදෙන තුරු හත් දවසක් ආකාශේ නොපෙනී පවතිවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒව ඒ විදිහටම වුණා. ථූපාරාමයේ අකුධාතුන් වහන්සේ නිදන් වෙන දවසේ යමක මහා ප්‍රාත්‍යහාරය පාත්වා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. බුද්ධ අදිෂ්ඨානේ දා මිනිසු ඇස් වලින් දැක්කා. බුදු කෙනෙක් ලොව පහළ වුණ බව එදා මිනිස්සු ඇස් වලින් දැක්කා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි අදිෂ්ඨානය තමයි ස්වර්ණමාලී සේරජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිහිටන දවසේ සම්බුදු සිරුර මවාගෙන යමක මහප්‍රාතිහාරී පාත්වා කියලා ඒ අදිස්ථානෙත් උනා. පිරිනිවන් පාන බුදුරජාණන් වහන්සේ අදිස්ථාන පහම කළේ ලංකාව ගැන. එනිසා මේ ලක්දිරණට අප්පිරියාව ඇති කරගන්න එපා. ඊට පස්සේ ලංකාවට අප්පිරියාව ඇති කරගෙන සෑයක් බෝධියක් විහිරක් දකින්ද නැති අන්ධකාර තැනක උපදීවි. අන්ධකාර තැනක උපදීවි. ඉතින් පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ අක්ශ්‍රීමත් අකුධාතුන් වහන්සේ මේ ථූපාරාම සෑ භූමියේ සුවඳවත් ධාතු ගර්භේ රහතන් වහන්සේලා ධර්මයේ සිහි කරද්දී, ධර්මයේ සජ්ජයනා කරද්දී ප්‍රාතිහාරි සහිතව තැන්පත් වුණා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි ඊට පස්සේ සෑ ඉදි කළේ. එතකොට රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මතම කෙරුණ ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩියට පස්සේ කෙරුණ පළවෙනි ඓතිහාසික මහා ස්තූපය මේ උතුම් ථූපාරාම සෑයයි. අදටත් එදා තැන්පත් වුණ අකුධාතුන් වහන්සේ අදටත් වැඩ සිටිනවා මේ සෑ ගැබේ. ප්‍රාතිහාර්ය පෑපු බුද්ධ අධිෂ්ඨානයෙන් දැක්ක බුදුරු වැඩ හිටපු භූමිය. අපි වගේ සංසාරේ ගහගෙන යන අපි වගේ මිනිසුන්ට දැන් තියෙන්නේ ශ්‍රද්ධාව විතරයි මේවා පිළිගන්න. අපිට ඇස් වලින් පේන්නේ නැහැ, ඇඟට දැනෙන්නේ නැහැ. මේ ශ්‍රද්ධාවවත් නැති කරගත්තොත් අපිට මොකවත් නැහැ. ඒ නිසා පින්තුනි, හිත පහදව ගන්න, හිතෙන් තර්ක කරන්න එපා, විතර්ක කරන්න එපා, හිත පහදව ගන්න. අනේ සාදු කියලා මේ අපි ඉන්නේ සුළුපටු භූමියක නෙවෙයි. අපි මේ බලා සිටින්නේ, අපි ඇස්වලට පෙනෙන්නේ මේ හමාගෙන එන සුළඟ, අපි ඇඟේ වදින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දරා සිටින සුවඳවත් ස්තූපවල වැදීගෙන එන සුළඟයි මේ හමාගෙන යන්නේ. අපිටත් පිනක් තිබුණා මේ වගේ භූමිවල සිටින්න. ඉතින් පින්වතුනි, ඒ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ භූමිය තමයි මුළු ලංකාවේම පහළ වුණ සියලු රහතන් වහන්සේලා වන්දනා කරපු සෑය ථූපාරාම මහසෑයයි. සියලු රහතන් වහන්සේලා ආයිදා තව සිද්ධියක් තියෙනවා. ඒ ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාරිය දැකලා, මේ උතුම් අකුධාතුන් වහන්සේගේ ප්‍රාතිහාරිය දැකලා මන්තාභේ රාජකුමාරයා දේවානම්පියතිස් රජුරුවන්ගේ මල්ලි රාජකුමාරවරු 10000ක් එක්ක මේ භූමිය පැවිදි වුණා. එක එක ගම් වලින් 500 ගානේ ථූපාරාම සෑයේ ප්‍රාතිහාරය දැකලා පැවිදි වෙච්ච පිරිස 30000යි. මේ ථූපාරාම සෑ භූමී ප්‍රාතිහාරය පින්වන්ත කුල පුත්‍රයන්ට කාමය ගැන ඇල්ම දුරු කරලා නික්කම් මේ හිත පිහිටිව්වා. එනිසා කාමෙන් රාගෙන් පංචකාම බන්ධනෙන් බැටකන මිනිසුනි මේ භූමිවලට ඇවිල්ලා නික්කම් මේ පතන්න, බැඳීම් වලින් නිදහස් වෙන්න පතන්න, සසර බන්ධන සිඳින්න පතන්න, කොයි තරම්නම් අඹ දරුවන්ට ගෙවල් දොරවල් වලට ඇලිලා අපි විඳවන විඳවිල්ල, හිත මිත්‍රාදීන්ට බැඳිලා ප්‍රේමෙන් ආදරයෙන් බැඳිලා විඳවන විඳවිල්ල මඳිද? පණ ගැට ගහගන්න ජීවිතේ ගැට ගහගන්න විඳවන විඳවිල්ල මඳිද? අද ලෝකයක් පාරට බැහැලා කෑ ගහන නිවන් දකින්න ඕනෙද කියලාද, මේ ජීවිතේ ගත කරගන්න ඕනෙ කියලාද? ජීවිතයත් අනාගතේ උපදින අයට ජීවිතයක් දීම පිණිස මිසක් නිවන පිණිස නෙවෙයි. නිවන් පතන්නේ මෙතන, නිවන සොයාගෙන ඉන්නේ මෙතෙන්ද? ඔබේ භූමියට පැමිණිලා මොහෝතක් කරේතන්න අනේ මේ බන්ධනවලින් අපි නිදහස් වෙලා සදා සැනසිල්ලට පත්වෙනවා නම් කියලා. ඒක ඔබට බොහෝ කාලයක් හිත පිණිස සුවේ පිණිස පවතිනවා. ඉතින් එදා බොහෝ දෙනා මඟපල් ලැබුවා. මිහිඳු මහරහතන් වහන්සේ මිහිරු සුවරෙන් දහම් දෙසුවා. දේවානම්පියතිස් රජුරු අහනවා, දැන් ලංකාවේ බුද්ධ ශාසනය පිහිටලාද? රජතුමනි, තව එක කටයුත්තක් තියෙනවා. ඒ මොකද්ද? ලංකාවෙම පැවිදි වුණ, ලංකාවෙම ධර්මයේ කටවහගදම් කරගත්ත ලක්වැසි කුල පුත්‍රයෝම තමන් දරාගත් ධර්මයේ සජ්ජහායනා කරන්න ඕන. එතකොට හරි කෙවෝ. එදා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු 68,000ක් සංඝ පිරිස මේ ථූපාරාමේදී විනය දරාගෙන විනය සංගායනා කළා. මේ ගණකඩ බුල් මහ පොළොව කම්පා වුණා. පොළොව සෙලවී ගියා. බුදු සසුන මේ ලංකාවට අයිති බවට සාක්කි දුන්නා මේ ථූපාරාම. ඉතින් මේ විදිහට සංඝ පිරිස වන්දනමාන කරගෙන මේ භූමිය තමයි බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නේ. ඉතින් කාලේ වැලිතලාවේ මේ ඔක්කොම නැසී ගියා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේත් අනිත්‍ය වසඟයටපත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කලින් ථූපාරාමේ වටේ පැදකුණු කරලා බුදුරජාණන් වහන්සේ වඳිනවා වගේ ථූපාරාමේ පැදකුණු කළා තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය ආදාන භූමියට වැඩමෙව්වේ. ඉතින් එදා සංගමිත්තා රහත් තෙරණිය ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වඩම්මලා සංගමිත්තා රහත් තෙරණිය වැඩම කරලා ඒ මෙහිණි ආරාමයේ තිබ්බේ ථූපාරාමේ ළඟ. සංගමිත්තා රහත් තෙරණිය රහත් භික්ෂුණීන් වහන්සේලා සමග නිතර පැමිණ වැඳි මෙතන. මෙතනයි ලංකාවේ විමුක්තිය ලබන්න පින් තිබ්බ කාන්තාවන්ට කසාවත පෙරවුනේ. ඒ මහා උත්තමාවියගේ ශ්‍රී 13 අන්තිල වැඩ සිටින සංගමිත්තා මහා ස්තූපේ මෙතනින් සුළු දුරකින් වැඩ සිටිනවා. නමුත් අපේ ලංකාවේ කාන්තාව ඒ දන්නේ නැහැ. උන්ගේ ඇස්වලට නොපෙනෙන්නේ මන්ද? අනුරාධපුරයට පැමිණෙන කාන්තාව සංගමිත්තා උත්තමාවියගේ සෑය ළඟ හිස නමන්නේ නැත්තේ මන්ද? ඉතින් ඔබම බලන්න මේ එහා පැත්තේ වැඩ සිටින්නේ සංගමිත්තා මහා ස්තූපේ. ඊට පස්සේ පින්වතුනි, මේ භූමියේ කාලය ගෙවි ගියා. දුටුගැමුණු මහරජුරුවන් කාලේට කලින් මේ භූමිය අනුරාධපුරේම එළාර රජුරුවන්ගේ ද්‍රවිඩයන්ගේ අතටපත් වුණා. එතකොට මේ භූමියට ඇවිල්ලා අනුරාධපුරේ මිනිස්සු වඳින පුදන හිත සතුටින් යන්නේක ඉවසුවේ නැහැ එළාරගේ පිරිසට. ඒ නිසා එළාරගේ පිරිසට උවමනාවක් තිබ්බා මිනිස්සු මෙතෙන් දෙන එක වළක්වන්න. ඒ නිසා එන පාරේ උදේ පාන්දරම එවුන් ඇවිල්ලා වරිචස් කළා, ජරා කළා, වැසිකිලි කළා, මුත්තරා බරට දුවගෙන ඇවිල්ලා මේ භූමියේ මුත්තරා කළා. ඔවුන් නිරේතයන්ට පාරක් හදාගත්තා. එදා වයස 12ක් මට මතක හිටියට වයස අවුරුදු 12ක් වෙන්න ඕන. එදා නන්දි මිත්‍ර කියන කුල දරුවා අවුරුදු 12ක දරුවෙක්. හැබැයි නන්දි මිත්‍ර අංගම්පොරෙහි සූරේ පුංචි කාලේ ඉඳලා ඔහු එළාර ගියට දෙහිටි. ඔහුගේ මාමා මිත්‍ර, ඒ මිත්‍ර සෙනවියා එළාරගේ සෙන්පති. නන්දි මිත්‍ර මෙහි හිටියේ දුටුගැමුණු රජුගේ පැත්තේ නෙවෙයි එළාරගේ පැත්තේ. ඉතින් මේ එළාරගේ රාජධානි නන්දි මිත්‍ර අවුරුදු 12 ඉලන්දාරියා පින්වන්තයා මෙහි ථූපාරාම සෑමලුවට පැවෙනියා. තැන් තැන්වල මේ ඉන්න මුන් වර්චස් කරනවා, මුත්‍රා කරනවා, ඇඟිලි රත් වුණා. කොහෙන්දෝ නැති හයියක් ආවා. සියලු අංගන් සිල්ව ශරීරයේ සිද්ධි වෙලා පිහිටියා. ඒ හැම දිමලටම නිලවලට ඇන්නා කෑ ගහන්න බැරි වෙන්නේ. ඇනලා ඒ ආපු ආවේගෙට බලන්න සසරක හැටි. ඒ නන්දි මිත්‍ර, ඒ දෙමළු මේ මළුවේ පාගල එක කකුලක් පාගල අනික් කකුලෙන් අදිනවා. හරියට කිසිල් පතුර දෙපැත්තට මේ අපි එකට කියන්නේ තැරි ගහනවා කියලා. ඇදලා දැම්මා. කකුල් දෙකෙන් දෙපැත්තට ඉරලා දැම්මා. ඉරලා දාලා වීසි කරනවා බුද්ධ භූමිය කෙලසන්න එපා කියලා. වැටෙන මිනි දෙවියෝ අතුරුදහන් කළා. මේ භූමියේ වැඩ ඉන්න දෙවියෝ අර මිනි අතුරුදහන් කළා. නන්දි මිත්‍ර විතරක්ම අවුරුදු 12යේ අර නන්දි මිත්‍ර විතරක්ම මේ ථූපාරාමේ සතුරෝ දහස් ගාණක් මරලා තියෙනවා. මරලා වීසි කළා. එතකොට මේ මිනි පේන්නේ නැහැ. එළාරට පැමිණිල්ලක් ගියා. සේනාව අඩු වෙනවා. මිනිස්සු අඩු වෙනවා. එළාර හැමතැනම පුරුෂයෝ දැම්ම හොයන්න. නන්දි මිත්‍ර කල්පනා කළා මට තනියෙන් මේ කිවරයක් කරන්න බෑ. ඒ නිසා මට මේ බුද්ධ ශාසනයට කරනදී දරා ගන්න බෑ. බුද්ධ ශාසනය වෙනුවෙන් ඉන්න කෙනෙක් හොයාගෙන මම යනවා කියලා තමයි නන්දි මිත්‍ර රුහුණට ගියේ කාවන්තිස්ස රජතුමාගේ කාලේ. එතකොට අවුරුදු 12යි. ඊට පස්සේ නන්දි මිත්‍ර දසමහ යෝධයෝ බාතරට පත් වෙලා මහා සෙන්පතිවරු විදිහට ඇවිල්ලා ලංකාව බේරා ගන්නවා. මේක කියන්න පින්වතුනි මට ප්‍රාණඝාතයේ පිනක්ද පාපයක්ද? ඈ පාපේ මොන්නම හේතුව මත හරි ප්‍රාණඝාතයක් කළොත් ඒක පිනක්ද පවද්ද? මොන්නම හේතුවෙන් කළත් පාපයක්. ඔබ දන්නවද දැන් නන්දි මිත්‍රයන් කොහෙද ඉන්නේ කියලා? නන්දි මිත්‍ර දැන් ඉන්නේ තුසිත දෙව්ලොව. තුසිත දෙව්ලොව දිව්‍ය රාජේ. කොහොමද තුසිත දෙව්ලොව ඉපදුනේ? අර මිනිස්සු මරපු පාපේ යට ගියා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය සුද්ධ කරපු පින්බලයට. එහෙනම් තව එකක් මතක තියාගන්න. මොන පින දිබ්බත් ඒ පින යට යනවා බුද්ධ භූමිය කෙලසන පාපේට. ඒකයි කියන්නේ ජෝඩු දාගෙන ඉන්න එපා කියලා. මේ සෑරජානන් වහන්සේ ළඟ පිම්හබ දොඩන්න එපා කියලා. පොන් නැරගෙන වටේට ගිහිල්ලා බුද්ධ අගහුරුවේට පත් කරන්න එපා කියලා. ඔබ නොදන්නවා වුණාට ඒක බරපතල පාපයක් දරුවනේ. ඔබ ඒ විදිහට පොන් නැරගෙන වටේ ගිහිල්ලා ෆොටෝ ගහලා ඒවා ඊළඟට කැලිකසල දාලා චොපින් දාලා විහිළු තාලු කරලා බුද්ධ භූමියක අගෞරවෙන් ඉඳලා තියෙනවා නම් අගෞරවෙන් ඉඳලා තියෙනවා නම් සමාව ගන්න නොදෙන්න කළ වැරදි විදියට. මගේ බුදුරජාණන් වහන්සේ කරුණාවන්තයි. සමාව දෙන්න උන් අතර මුනිවරයා මගේ බුදුරජාණන් වහන්සේ. මේ සමාව ඔබට ලැබෙනවා. සමාව ගැනිල්ල ඉච්චර පාපයක් යට යවනවා. දැන දැන පින්වතුනේ ඔබගේ අතින් ඒ වැරද්ද වෙන්න දෙන්න එපා. ඕනම මල් ගහක් ෆොටෝ ගහන්න, ඕනම දෙයක් ෆොටෝ ගහන්න මේ බුද්ධ භූමිවල පෝන් උස්සගෙන යන්න එපා. ඔබට මේ ස්තූපවල ඡායාරූප ඕනේ නම් ඡායාරූප ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේ වාගේ උතුම් සෑයක් ළඟ ඔබගේ ওই දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් යුක්තව නව දොරෙන් අසූචි වැగిරෙන රාගී කැලැත්ති කැලැත්ති හිතේ තියෙන රූපේ මේ සෑයක් ළඟ තියලා ෆොටෝ එකක් ගන්නෙ කොහොමද? ඊට වැඩිය හොඳයි මේ ගල් කනෝ. මේ සෑයක් ළඟ තියන්න මේ ගල් කනෝ හොඳයි අපිට වඩා. මේ හිත්වල කැකෑරෙන කෙලෙස් දිහා බැලුවට පස්සේ ඇයි තමන්න තමන්ගේ හැටි පේන්නේ නැත්තේ? අපිට අපේ හැටි පේනවා නම් බඩ ගාගෙන ඉන්නේ මේ වගේ තැන්වලට. සිරසි දැන්තියල සරණක් ඉල්ල ඉල්ල වඳින්න අපි. අපි දැන් ලොක්කෝවගේනවා. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණකඳ ඉදිරියේ පිරූ පාරමිතා ඉදිරියේ අපි බුදන මල්මිට මොකක්ද? මල්මිටක් කරන් අපි ලොක්කෝවගේනවා. ලොකූ දෑගක් කරන් එනවා වගේ. මගේ බුදුරජාණන් වහන්සේට මැණික් වරුසා වැස්සා. මගේ බුදුරජාණන් වහන්සේට දිව්‍ය පරසතු මන්දාරා මල් වැස්සා. අපේ මල්මිට මොකද්ද? අපේ මල්මිට මොකද්ද? දිවියන් සිරසේ දෑත තියලා වැන්දා. බ්‍රහ්මයෝ සිරසේ දෑත තියලා වැන්දා. සද්දවිඳුන් සහිත තෞතිසාවේ දිවුරු වැඳපු අකුදවතුන් වහන්සේ අපිට ලැබුණේ. අපි ලොක්කෝ වගේ මේ වගේ සැරිසරන්නේ මොන සුදුසුකමක් අපිට තිබිලාද? අපිට අපේ හැටි තේරෙන්නේ නැත්තේ ඇයි? අපේ තැනයි අපිට තේරෙන්නේ නැත්තේ. යම් දවසක අපිට අපිව තේරුණොත් එහෙම අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන අපිට මෙච්චර දැනෙන්නේ නැත්තේ අපිට අපි ගැන තේරෙන්නේ නැති නිසා. පැහැදිලිද? ඉතින් මේ සුදුසුද කියලා බලන්න ඕනේ. ඉතින් පින්වතුනි, ඒ විදිහට නන්දි මිත්‍ර යෝධයා මේ භූමියට පැමිණුණේ. දුටුගැමුණු රජුරෝ ජයසිරි මහ බෝධින් වහන්සේ ථූපාරාම සෑයයි බේරගන්න තමයි අනුරාධපුරයට ආවේ. මේ බුද්ධ භූමි බේරගන්න. ඒ කියන්නේ ඒ කාලේ ඒ එළාර ඇතුළු පිරිස රහතන් වහන්සේලා ඝාතනය කළේ නැහැ. සංඝයාව ඝාතනය කළේත් නැහැ. නමුත් දුටුගැමුණු රජතුමාට මේ සිංහලයන්ට ස්වෛරීව මේ අනුරාධපුරේ වඳින්න ඕන කියන ඒ අභිමානය තිබ්බා. ඉතින් ඔන්න ලංකාව එක්සේසත් වුණා. ඉතින් ඔහුම කාලයක් ගත වුණා. මම මේ ථූපාරාම සෑය විස්තරය කියන්නේ. මේ උතුම් සෑ රජාණන් වහන්සේ රහතන් වහන්සේලා වැඳපු විස්තර අටුවා බලනකොට ලංකාවේ විස්තර හරි අපූරුයි. එක ස්වාමීන් වහන්සේ නමක් ථූපාරාමයට එනවා. එනකොට උන්වහන්සේ මේ ඈතදී කවුද හයියෙන් කෑ ගහනවා ඇහෙනවා. ඊට පස්සේ ඇහුවා, කවුද මේ? ඊට පස්සේ කිව්වා, මේ මම යක්ෂේ. අනේ යක්ක උනාට අපිට පේන්නේ නැහැ, නේ ආන්දරන් පේන්නේ නැහැ. ඊට පස්සේ එකපාරම ඒ ස්වාමීන් වහන්සේගේ අතට මුලක් ආවා. කියන්නේ ලීයක් කියන්නකෝ. ඒ ලීය අතට අල්ලගත්ත ගමන්ම පේන්න ගත්ත යක්ෂය පැටු දෙන්නේ පේනවා. අනේ අපේ අම්මා අර ස්තූපේ දිහාවට ගියා. ඒ නිසා ඔබට මේ මේ මේ ලීය අතේ තියාගෙන ඉන්න තාක්කල් පෙනෙනවා. මේ මේ හැඩවුරුකම තියෙන යක්ෂණිය මාගේ අම්මා ඉක්මනට එන්න කියන්න. ඉතින් අර ස්වාමීන් වහන්සේ මේක අතේ තියාගෙන බැලුවා කියනවා ථූපාරාමේ දිහා. එතකොට පින්වතුනි, ඒ ස්වාමීන් වහන්සේට අඩියක් තියන්න තැනක් පෙනුන්නේ නැහැ කියනවා. ඉච්චර අමනුස්සයෝ. ඉතින් ඔය ලී කෑල්ල අද තියෙනවා නම් මේකෙ ඉක්කිනට දෙන්න. පෙනෙයි මිනිස්සු විදියට අපි තනියෙන් හිටියට මේ වටා කී දෙනෙක් නම් ඉන්නවද? අපි තනි නෑ. අපිට මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවේ පිහිට නැතා, බුදුරජාණන් වහන්සේගේ සරණ විතරක් හිතට ගන්නතා මේ ලෝකේ පුජ්‍යලයා තනියෙන් නෙවෙයි ඉන්නේ, තවත් බලවේගවලට යටපත් වෙවි ඉන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ කොහොම හරි ඇවිල්ලා අර යක්ෂණී ටික වන්න පුතා බලන්න ඉන්නවා. කොහොමද ඔබ වහන්සේ මාව දැක්කේ? මේ ලීය නිසා කිව්ව. අර යක්ෂණී ඇදලා ගත්තයි. කවුරුත් පේන්නේ නැහැ. ඊට පස්සේ ඔය වගේ ථූපාරාමයේ ඇතුලේ සිද්ධ වෙච්ච විස්තර තියෙනවා. පින්වතුනි, සුළු අග්බෝ රජතුමාගේ කාලේ, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පහළ වෙලා අවුරුදු ගණනාව පිරිනුවම් පාලා අවුරුදු ගණනාවක් ගියට පස්සේ, ඒ කියන්නේ මහසිං රජතුමාගේ කාලෙනුත් පස්සේ. බොහෝ කාලෙකට පස්සේ සුළු අම්බෝ රජතුමාගේ මට රාජ්‍ය වරසේ මතක නෑ. ඒ කාලෙ යුවරජ කෙනෙක් හිටියා දෙවෙනි කස්සප කියලා. මේ දෙවෙනි කස්සප අසත්පුරුෂ ඇසුර නිසා මේ රටේ කැරලි හැදුවා. හදලා තව සේනාවක් ගෙන්නගෙන ථූපාරාමය ගැන විස්තර අහලා මේ ථූපාරාමය කඩන්න ආවා. ඒකට හේතුව තමයි සුළු අග්බෝ රජතුමාගේ කාලේ ජෝතිපාල කියලා ස්වාමින්වහන්සේ නමක් ථූපාරාමයේ වැඳ වැඳ ඉන්නකොට ථූපාරාමයේ සෑය ඉරි ගිහිල්ලා මෙහෙම දෙකට කැඩුණා. බලන්න රහතන් වහන්සේලා ධාතු තැන්පත් කරපු සෑයත් කැඩුණා නම් අපේ ජීවිත නැසී වෙනසී යන එක ගැන කවර කතාද? ඊට පස්සේ අර ජෝතිපාල කියන ස්වාමින්වහන්සේ ඉක්මන් රජතුමාට කියලා එනකොට ධාතු ගර්භේ ඇරිලා ධාතු කරඬුව පේනවා. ඉතින් ධාතුන් වහන්සේ ඉක්මනට ලෝහමා ප්‍රාසාදයේ තැන්පත් කරලා සෑය හදමු කියලා කතා වුණා. රජතුමා වෙන වැඩ බලනවා, මේක අමතකයි. දවසක් මේ ථූපාරාම සෑය රකින්න දෙවිවරු අකුධාතුන් වහන්සේගේ සෑය හදන්න නැති නිසා කීනෙන් රජතුමාට පෙනී ඉඳලා ආරාමික විදිහට පෙනී ඉඳලා කිව්වා, සෑය හැදුවේ නැත්නම් අපි ධාතුන් වහන්සේ ගෙනියනවා කියලා. ධාතුන් වහන්සේ අතුරුදහන් වෙනවා කියලා. රජතුමා බය වෙලා ඉක්මනට පහුවදා ඉඳලා සෑය හැදුවා. එතකොට ඒ සෑයේ හොඳට ධාතු ගර්භේ තැන්පත් කළා. හතර පැත්තේ පිළිම හතරක් තියලා ගල් ආසනේ උඩ රන් රිදී මුතුමැණින් අතුරලා ලස්සන චත්තරයක් හදලා ඒ යට තමයි අකුධාතුන් කරඬුව තැන්පත් කළේ. ඔන්න පින්වතුනි, යම්කිසි වස්තුවක් තැන්පත් කිරීම ප්‍රසිද්ධ කිරීමේ ආදීනව. යම්කිසි වටිනා දෙයක් තැන්පත් කරනවා නම් ඒක ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ. ඔයක කටකතාවෙන් ඇවිල්ලා අර දෙවෙනි කාශ්‍යප කියන යුවරජුව අර වස්තුව ගන්න සෑය කැඩුවා. මේ සෑයට කුළුගෙඩි පාරවල් ගැහුවා. ගහලා සෑය කැඩුවා. ගර්භේ විවෘත කළා. විවෘත කළ සියලු වස්තුව ගත්තා දෙවෙනි කාශ්‍යප. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න භූමියට මේ අටලූ දහමේ සැර වැදුනා නම් අපි ගැන කවර කතාද? අනේ, අපේ සොච්චම ජීවිතේ නැති වෙන දේවල් නැතිවීම ගැන කවර කතාද? අපේ ගෙවල් වල තියෙනවා සොරු පැහැර ගන්න ඒවා ගැන කවර කතාද? එදා අටලූ දහමේ ඉදිරියේ මේ දෙවිවරු බලා සිටියා. හැබැයි ධාතු කරඬුව ඇල්ලුවේ නැහැ. වස්තු ගත්තා. ඊට පස්සේ ඔය මේ දෙවෙනි කාශ්‍යප රජු, මේ යුවරජු පස්සේ කාලයක රජ වුණා. රජ වුණාට පස්සේ සත්පුරුෂ ඇසුරක් ලැබුණා. ඒ ඊට පස්සේ මේ පාපේ තියෙන භයානකකම කියලා දුන්නා. කියලා දුන්නට පස්සේ ආයේ ගත්තටත් වැඩිය වස්තු තැන්පත් කරලා ආයේ සෑය හැදුවා. ආයේ සෑයට පූජා කරත්තා. ඕ වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් ඔය වගේ අනිත්‍ය වසංගීත ඇවිල්ලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ පස්කන්ධක් කළා තිබ්බා. මේ චෛත්‍ය ගරයක් චෛත්‍ය රාජානන් වහන්සේ වටා මිනිසුන්ට තෙමෙන්නේ නැතුව සෑය වදින්න මහා විහාර ආරාම වහල සෙවිලි කළා තිබ්බ භූමියක අද ගල් කණු විතරක් ඉතුරු වුණා. මේ සෑයේ පස්කන්ධක් වුණා. මේ මෑන්ත යුගයේ කරපු ප්‍රතිසංස්කරණය මේ තියෙන්නේ. ඉතින් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩි ඉන්න තැන කොහොමද පින්වතුනි ඕම හොරු කඩන්නේ? කොහොමද ඒ සෑය ගරා වැටෙන්නේ? පින්වතුනි, ඒ ධාතුන් වහන්සේ අයිති බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්‍ය දැක්ක කෙනෙක් මිසක්කා සත්‍යයට විරුද්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔය සෑයක් බෝධියක් කඩද්දී ඒ කඩන කෙනාට පෙරලා මේ ජීවිතේම දෙවියන්ගෙන් අච්චු ලැබෙනවා නම් ඒක දෙවිවරු කරන දෙයක් මිසක්කා ධාතුන් වහන්සේ නිසා වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගල් පෙරලපු දේවදත්තටත් රාහුලයන්ටත් එකම කරුණාව. මේ මල් පූජා කරන මිනිස්සුත් කුළු ගෙඩියක් කරන් සෑය කඩන් දෙන මිනිස්සුත් දිහා මගේ බුදුරජාණන් වහන්සේ දෙවිදිහකට බලන්නේ. ඒ දෑස බුදුරජාණන් වහන්සේගේ දෑස කරුණාවෙන් තෙත් වෙලා තියෙන්නේ. බුදු කරුණාවෙන් තෙත් වෙලා. ඒ නිසා ඒව අනිත්‍ය වශයෙන් දිටම යන්නේ. ඒ අනිත්‍ය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ අනිත්‍යම දෑස ඉදිරියේ පෙනෙද්දි අර ධාතුන් වහන්සේගේම අනුභවයේ තව තව වැඩි වෙවි යනවා මිසක්කා. අනුභවේ නම් අඩුවක් නැහැ. ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ ප්‍රාතිහාර්ය පාණ්ඩ නෙවෙයි, අහිංසක මිනිසුන්ට වැඳලා පුදලා පින් කරගන්නයි. පැහැදිලිද? ඉතින් ඒ නිසා පින්වතුනි මේ විදිහට අද දක්වා පැමිණුණා. පින්වතුනි මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේලා බොහෝ පින් රැස් කරගන්න ආකාරයෙන් වන්දනා කරගන්න නම් තියෙන්න ඕන ලැජ්ජා බය. බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියලා හිතින් බුදුරජාණන් වහන්සේ මවා ගන්න ඕන. චෛත්‍ය ළඟට යනවා. එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඒකට අතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් අපි මෙතනින් එන්නේ කොහොමද? දැන් මිනිසු මේ නිකන් මම මේ කාලේ පිනක් රැස් කරගන්න මට පුළුවන් විදිහට උතුම් ගුරු ඇසුරකින් ලැබෙන අවවාද අනුශාසනා අනුව පිනක් කරගන්න බණක් කියන පොඩි හාඳුරු නමක් මම. ඉතින් මම එනකොට මේ මිනිස්සු මෙහෙම වඳිනවා නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟ කොච්චර වඳින්න ඕනේද? කොච්චර ගරු කරන්න ඕනේද? කොච්චර ආදරයක් ගෞරවයක් තියෙන්න ඕනේද? ඒ නිසා ආදර ගෞරව තියෙන බව, ලැජ්ජ බය තියෙන බව හොඳට හිතට ආවොත් පින්වතුනි පුළුවන් බොහෝ පින් රැස් කරගන්න. ඒ නිසා අද ථූපාරාම සේරජානන් වහන්සේගේ වරණාමත් එක්ක බොහෝ දුර ඉඳලා පැමිණි ඔබට දෙන දහං අවවාදේ තමයි මේ වාගේ උතුම් ස්ථානවල දේව ධර්මය නැමැති පිරිකර අරගෙන එන්න. මොකද්ද දේව ධර්මය? ලැජ්ජා බය. මම මෙහෙම යන්නේක හොඳයිද? මෙහෙම කතා කරන එක හොඳයිද? මගේ අතින් මෙහෙම එකක් වුණොත් මේ කර්මය මා කරා පැමිණෙනව නේද? අන්නේ ලැජ්ජා බය. නිහඬව බුදුරජාන් වහන්සේ ළඟට පැමිණියා, වැදකුණු කළා, හොඳට වන්දනා කළා, මල් පහම් පිදුවා, ධර්මයේ සිහි කළා, සසර දුකෙන් නිදහස් වෙන්න පැතුවා, ගෞරවයෙන් බුදුරජාන් වහන්සේ ඇසුරු කළ පිටත් වුණා. ඉවරයි. හිනා වෙවි විහිළු තහළු කර කර පුටු ගගහ කයිය ගහගෙන කොල්ලෝ කෙල්ලෝ අත්වැල් පටලවගෙන මේ අමනාපයකට කතරහකට නෙවෙයි ඔයාලගේ ජීවිතය සුවපත් කරන්න දරුවනේ මේ කියන්නේ. ඔය කොල්ලෝ කෙල්ලෝම යම් දවසක කසාද බැඳලා අපි කියමු දරුවන් ප්‍රමාද වෙනවා. එතකොට ස්තූපාරාමයටම අරින් මල් වට්ටි අරගෙන අරින් කිරිහාර අරගෙන ඉතිවිසූ ගාථාව කිකියා පැදගුණ කළ බුදනවා. මෙතන ඉන්න දෙවිවරුන්ගේ ඇස් පේන්නේ නැද්ද? මතක නැද්ද කලින් ඇවිල්ලා ෆොටෝ ගහගෙන ගිය හැටි? අත්වැල් පටලවාගෙන ගිහිල්ලා කයිය ගහගෙන කුණු හරුප කිය කිය ගිය හැටි ඒ දෙවිවරුන්ට පේන්නේ නැද්ද? එතකොට දෙවියන්ට පේනවා මේක රංගපෑමක්. වැරද්දක් වෙලා නොදැනගෙන කරුණු දැනගත්තට පස්සේ සමාවෑරා නිවැරදි වුණාට පස්සේ දෙවියෝ දකිනවා මොහු නිවැරදි වුණා. එතෙන්ද සමාවත් තියෙනවා. හැබැයි දැන උජාරුවෙන් තමන් කරන වැරදි රංගපෑමක් වුණොත් එහෙම පස්සේ කාලේ ඇවිල්ලා රංගපාන විදියට කටයුතු කළොත් එහෙම ඒකෙන් රැවටෙන්නේ තමන්ම මිසක්කා බුදුරජාණන් වහන්සේ රැවටෙන්නේ නැහැ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ රවට්ටන්න පුළුවන්ද දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ? අපි කාටවත් බුදුරජාණන් වහන්සේ රවට්ටන්න බෑ. අපි කිය හිතන්නක පූජාවක් ඕන මම මේ එපා කියනවා නෙවෙයි. අපි ඔන්න බාට දෙක්ක රත්තරම් පාටට ස්වීක්වීන් සල්ලලා මේ කළ රම් මිරි වැඩි සංගලා කියල පුදනවා. වැරද්දන්නේ. නමුත් රම් මිරි වැඩි සංගලක් කියල හිතුවේ අපි මේ සක්කා බුදුරජාන් වහන්සේ දන්නේ නැද්දෝක මේක බාට දෙකක මේ ස්වීක්වීන් සල්ලලා කිය රැවටුනේ අපි බුදුරජාන් වහන්සේ රැවටෙන්නේ දෙවියන් රැවටෙන්නේත් නැහැ අපිමයි රැවටෙන්නේ. මෙතෙන්ද කරන පූජාවක් වුණත් එහෙම අපි කට්ටකමෙන් වංචාවෙන් මොනවරි කළොත් අපිම රැවටිලා බුදුරජාන් වහන්සේ රැවටෙන්නේ නැහැ මේ සෑය රකින්න දිවුරු රැවටෙන්නේ නැහැ. ඒ නිසා අපි අපිවම රවටාගෙන යන මේ සසර ගමන නතර වෙන්නේ කවදද? කවදද? අපේ හිතේ කොච්චර දේවල් තියාගෙන අපි ඒව සංගවාගෙන ලෝකෙට hina වෙනවද? අපි නිරවටුනේ. අපිමයි රැවටුනේ. ඒ නිසා රැවටෙන ලෝකෙන් මිදෙන්න පතන්න. මේ චෛත්‍ය රාජානන් වහන්සේලා ළඟ පතන්න ඒවා. මේ වගේ උතුම් සෑයවල් ළඟ කොල්ලෝ ඇවිල්ලා අනේ මට අහවල් කෙල්ල ලැබේවා. මගේ කසාදේ හරියාවා. ලොකු දුවකට රස්සාවක් හරියාවා. ඒතුට හිතන්න ලැජ්ජා බය කියන එක තියෙනවනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මොකටද? තවත් කෙනෙක්ගේ කසාදයකට උත්තරයක් දෙන්නද? රස්සාව නැති එකට උත්තරයක් දෙන්නද කියලා බලන්න. මම බුදුරජාණන් වහන්සේගෙන් මේක ඉල්ලන එක සුදුසුද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර කෙල්ල මට යාළු කරලා දෙන්න. එසුදු බලන්න මේ වචනේ බුදු කෙනෙක් ළඟ කියන එක සුදුසුද? ලැජ්ජාව කියන එක තියෙනවද? පරලෝ බය කියන එක තියෙනවද? නොසුදුසු ප්‍රාර්ථනා කරන්න එපා. ධාතු තැන්පත් සෑවල් ළඟ හොඳ නෑ. හොඳ නෑ. ඊළඟට තව සමහර අය මේ කරනවා ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල්ලාම විවාහ වෙච්ච ජෝඩුවක් හරි යාළු වෙච්ච පින්වතුන් ජෝලක් හරි ඇවිල්ලා සෑය ළඟ මලක් තියෙනවා මල් මිටක් තියලා පතනවා උපනෝපන් ජීවිතේ ඔයා මගේමයි පින්වතුනි ස්තූපයකට මලක් පිදීමේ විපාක ඉවර වෙන දවසක් කියන්නේ දිවස්ලාභියෙකුටවත් බෑ. එච්චර මල් පිදීමේ ආනිසංස තියෙනවා. එතකොට ඔයා මගේ කියලා ඒ පතපු බන්ධනය කැඩෙන්නේ මල් පූජාවේ පින් ඉවර වෙනකම්. එතකොට අර එක්කෙනෙක් මනුස්සෙක් වෙනවා, තව එක්කෙනෙක් යක්ෂයෙක් වෙනවා. අර යා ඒ දෙන්න ආරූඪ වෙනවා. අර යක්ෂයා මෙයාට ආරූඪ වෙනවා. ඒව මන්ත්‍ර බලෙන් කපන්න බෑ. ඇයි සෑයක් ළඟ පතපු දේවා. ප්‍රේතෙක් හරි වෙනවා. නයෙක් හරි වෙනවා. දෙන්න ජීවිත දෙකක ඉන්නවා. ඊට පස්සේ අපි කියමු අර කෙල්ල උපදිනවා වසල කුලේ. කොල්ල උපදිනවා රජ පවුලේ. ඒත් ඒ දෙන්නම බඳිනවා. කොල්ල හොඳ ලස්සන රූපයක් තියෙනවා. කෙල්ල කැත අබ්බගාත කෙල්ලෙක් කියලා උපදිනවා. ඒත් බඳිනවා. ඔය සමහර ජෝඩු දකින්නට හිතෙනවා කොයි පැත්තින් මේ දෙන ගැළපුණාද දන්නේ නැහැ කියලා. ගැලපුණා මොකෙන්ද? කර්මයෙන්. ඒ තමයි එයාලා සංසාරේ පතපු දේ. ඔයාලා ඔයාලට ලැබිච්ච බිරින්දෑවරු ගැන කලකිරෙන්න එපා. ඒ ඔයාලා පතපු දේ. ඔයාලට ලැබිච්ච ස්වාමිවරු ඔයාලට පතපු දේ. කර්මයෙන් සුදුසුම කෙනා ලබලා දුන්නා. මේ මේ ජීවිත අනිත්‍යයි. දැන් ආදරෙන් ඉන්න කෙනා හිට යක්ෂෙක් වගේ. හිට යක්ෂෙක් වගේ. දැන් අපි කෙනෙක් ලස්සන කෙනෙක් දැකලා පතනවා අනේ අර වාගේ ලස්සන වේවා කියලා. ඒකට එයා ලස්සන විතරක් නෙවෙයිනේ. එයාගේ තියෙනවා එයාට අසනීප වෙනවා, ඔළුවේ කැක්කුම හැදෙනවා, බඩේ කැක්කුම හැදෙනවා. ඒකට අපි අර පැතුවි අර පංච උපාදාන ස්කන්ධයමයි. ඒකට ඒ ඔක්කොම කරගහ ගන්න ඕනේ. මේ රුවන්වැලි මහසෑයේම මේ ධූපාරාමයේම වඳිමින් පුදමින් හිටපු මහරහතන් වහන්සේලාට රත්තරම් පාට වෙදි කෑල්ල පූජා කරලා කෙල්ලේ පැතුවා උපනූපන් ජීවිතේ මන මෝහනීය වෙන රන් රුවක් වගේ මාව ඉපදෙන්න ඕන කියලා. ඉතින් එයා මේ ලංකාවේ ඉපදුනා ලස්සන කෙල්ලේ ස්වර්ණ තිලකා නළලි රත්තරම් පාට තිලකයක් තිබ්බා වගේ ස්වර්ණ තිලකා. ඒ කෙල්ල තරුණ වියට පැමිණෙනකොට කොල්ලන්ට පිස්සු හැදුනා. ඊට පස්සේ ඒ කොල්ල කියනවා ආර්යාමට, "තොර අනිත් එකනගේ උඹ මේ මැදට පනින්න එපා. මේ ගොහරි ඉවර වෙන්නේ පිහි වලින් කඩු කිනිසි වලින් ඇනගෙන. ස්වර්ණ තිලකා හිටපු ගමේ කොල්ලෝ ටික ඔක්කොම මරාගත්තා කියනවා. ඒව විසඳන්න ඇමතිවරු වෙනවනේ උම්මුත් මරා ගන්නවා. අවසානයේ ප්‍රශ්නේ විසඳන්න බැරුව ස්වර්ණ තිලකා සභාවක් මැදට ගෙනල්ලා කඩුවෙන් කීතු කීතු කරලා කපලා ස්වර්ණ තිලකා මරලා තමයි රටේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. මේ ලංකාවේ දැක්කද නොසුදුසු ප්‍රාර්ථනා, නොසුදුසු ප්‍රාර්ථනා. ස්තූප ළඟ නොසුදුසු ප්‍රාර්ථනා කරන්න එපා. මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා බුද්ධ ගෞරවය ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟ සසර දුකෙන් නිදහස් වීමම පතන්න. සසර දුකෙන් නිදහස් වීමම පතන්න. ඒ නිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් ළඟට එනවා වගේම හිතන්න. දූලටත් කියන්නේ දුවලා ජීවිතේ ආභරණයක් කරගන්න, ඔයාලගේ වටිනාම වස්තුවක් කරගන්න ලැජ්ජා බය. ඔයාලගේ ජීවිතේ ගොඩාක් ලස්සන කරනවා ලැජ්ජා බය. ඔන්න පිංගතුනි, බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ලිච්ඡවි මහරජුරුවන්ගේ අගබිසව ගොඩාක් මහතයි, ගොඩාක් කළුයි, ගොඩාක් කැතයි. ඒක අනිත් අය කතා වුණා, මේ රජුරුව කොහොමද මේ වගේ කෙනෙක් අගබිසව කරගත්තේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟටත් මේ කතාව ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා, "ඔය රජුරුව සංසාරේම ලස්සන හොයන කෙනෙක් නෙවෙයි. මේ රජුරුව කලින් ජීවිතයකත් රජ කෙනෙක් ඉඳලා, ඔය බිසවම ඒ කාලේ ගමේ හිටපු කළු මහත කැත කෙල්ලේ. මේ කෙල්ල දවසක් ඈත පාරක යනවා. යනකොට මේ රජතුමා එදා උඩුමහන් තලයේ ඉඳලා අර පරිසරය බලනවා ජනෙල් ළඟට වෙලා. එතකොට දැක්කා අර කළු මහත තරුණ ගෑනු ළමයා යනවා. එතකොට මේ කෙල්ල ටිකක් දුර ගිහිල්ලා මේ කෙල්ලට මුත්‍රා බරක් හැදිලා මේ කෙල්ල ගොඩක් වටපිට බැලුවා. වටපිට බලලා ඇඳගෙන ඉන්න රෙද්දෙන් මුළු ඇඟම වහගෙන හිමීට පාත් වෙලා මුත්‍රා කරලා ඉක්මනට නැගිට්ටා. දුර රජ්ජුරුව කල්පනා කළා, අහල පහල කවුරුත් නැති වෙලාවේ මේ කෙල්ල හරි ලැජ්ජ බයෙන් තමයි ඉඳගත්, ලැජ්ජ බයෙන් තමයි නැගිට්ටේ. ඊළඟට තමයි මේ කෙල්ල මේ කැසිකිලි කරලා ඉක්මනට නැගිට්ටා. කැසිකිලි කරලා ඉක්මනට වැසිකිළියට ගිහිල්ලා ඉක්මනට නැගිටිනවා නම් ඒ තමයි එයා නිරෝගී කියන්නේ ලක්ෂණයක් කියනවා. ඒ කාලේ කතා වෙච්ච දෙයක්. ඒ නිරෝගී කෙනාගේ ගර්භාෂයේ නිරෝගී. ලැජ්ජා බය තියෙන ගුණවත් ස්ත්‍රියකගේ නිරෝගී ගර්භයක් තිබ්බොත් ඈට පින්වන්ත පුතෙක් උපදිනවා කියලා ඒ කාලේ රජවරුන්ගේ වංශ කතාවේ තියෙනවා. රජතුමා ඒ නිමිත්තෙන් ඉක්මනට අර කෙල්ල ස්වාමියෙක් ඉන්නවද නැද්ද කියලා බලලා නැති බව දැනගෙන විවාහ කරගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ වදාළා, "පින්වත් මහණෙනි, ඇත්තට මේ බිරිඳට පුතෙක් උපන්නා ඒ පුතා ශක්තිති රජ වුණා කියලා." දූලට කිව්වේ ඒකයි, "උඹල ලැජ්ජ බය ඇතුව හැදියනින්ලා අනාගත පින්වන්ත දරුවෙක්වත් ඉපදෙන්නේ එහෙම නැත්තම් අනාගත ඉපදෙන දරුවෝ නිසා උඹලගේ ඇස්වල කඳුළු පිහින්ට කවුරුත් නැහැ. ඒකට දරුවන්ට විතරක් සාප කරන්න එපා. එවැනි දරුවෝ ඉපදුනේ උඹල ලැජ්ජ බය නැතුව හැදිච්ච නිසා. ලැජ්ජ බය තිබ්බනම් ලැජ්ජ බය තියෙන අහිංසක කෙල්ලන්ද අනාගති උපදින දරුවෝ පින්වන්තයි. ඒකයි කියන්නේ අම්මගේ මෝනේ දෙලි ගන්න එපා. තාත්තගේ මූුණි දෙලිගාන්්ඩෙපා ගුරුවරුන්ට වෙට්ටුතියන් දෙපා උඹල්ලම කවදහරි දවස කරවටෙනවා. මේ බණ කලින් අහන්ඩ තිබ්බේ. පුඩි කාලෙ මේ බණහන්ඩ ඕන. පුංචි කාලි දූල පුතාල මේ බණෙහි අහන එක ගැන සතුටු වෙන්ඩ. ඔයාල අමාරුවෙන් හරි ජීවිතයේ රැකගන චරිතය රැකගන ලැජ්ජාබය කියන එක තිබ්බෝ. ගුරුවරෙක් එක්ක මම කතා කරන්න ඕනන්නේ මේවා. අන්න ලැජ්ජබය. ඔබට මතකයිද වළගම්බා රජ්ජුරුවෝ සතුරුව පන්නද්දී සෝමාදේවී එක යද්දි සෝමාදේවී මේ කරත්තෙන් බැස්සනේ. කරත්තෙන් බැහැල මේ අනුරාධපුරේ කැලේ අස්සට රිංගුවා. රිංගනකොට එක ස්වාමීන් වහන්සේ නමක් රාත්‍රී කාලේ මේ සාමනෙර නම එළියට මුත්‍රා කරන්න ඇවිල්ල වටපිට බලලා හැංගිලා හොරෙන් මුත්‍රා කළා. ඉදුර අර කැලේ පැනලා යන සෝමාදේවි කල්පනා කළා මේ කාත් කවුරුවත් නැති කැලේ මේ ස්වාමීන් වහන්සේ කොච්චර ලැජ්ජවයින්ද මේ ශරීර කෘත්‍ය කළේ. අනේ ශ්‍රමණයන් වහන්සේලා මෙවැනි ලැජ්ජබයින් යුක්තයි නෙව කියලා හිත පැහැදුණා. ඔය යුද්ධ අර්බුද ඉවර වෙලා සෝමාදේවි ආයි ලංකාවට ආවට පස්සේ ඒ සිහි කරලා ඒ සාමනීර ස්වාමීන් වහන්සේ හිටපු තැන තමයි ලංකාරාමේ සෑය හැදුවේ. ලංකාරාමේ සෑය හැදීමේ ඉතිහාස කතාව ඕක. අනේ ලැජ්ජා බය කියන එක අපේ හිත්වල පිහිටාවා. පොඩි දෙයටත් ලැජ්ජ බය උපදිනවා. ඉතින් ඒ නිසා මේ පුළුවන් විදියට ගෙවල් දොරවල් ගැන කෙසේ වෙතත් චෛත්‍යයක් ළඟට ඇවිල්ලා හරි බෝධින් වහන්සේ නමක් ළඟට හරි ඇවිල්ලා අනේ මේ බුදු කෙනෙන් කියන ලැජ්ජ බය උපද්දවා ගත්තොත් මම මේක කරන එක හොඳයිද කියලා. දැන් ওই ලැජ්ජ බය ගැන කිව්වොත් දුටුගැමුණු රජුරෝ කැලේ ඉඳින් දවසක් තමන්ගේ සේවකයාට කිව්වරු දැන් දුටුගැමුණු රජුරෝ සංඝයාට යමක් නොදී කන්නේන් කැලේ දවසක් ඉඳලා කොල්ලෙකුට කිව්වා ගිහිල්ලා මේ අවට ස්වාමීන් වහන්සේලා ඇති හාමුදුර නමක් දාන දෙන්න හොයාගෙන වරින්. මේ කොල්ල ඇවිදලා ඇවිදලා යනකොට දැක්ක එක හාමුදුර නමක් මාළු බානවා. අර කොල්ල එන සද්දේටම ඉක්මනට හාමුදුරුව මේ බිලිකොක්ක හංගගත්. ඊට පස්සේ දැන් මෙයා හොඳටම කලකිරිලා ආවා. ඈ පුරුෂය සංඝයා වහන්සේ නම කියන්නේ නෑ හාමුදුරුවරු නෑ. මිච්චර මේ වාමහ වනන්තරේ ශ්‍රමණයන් වහන්සේ නමක් හොයාගන්න බැරුණ නෑ එක උන්වහන්සේ නමන් නම් හිටියා ඒ හරියන්නේ නෑ ඇයි කියලා ඇහුවා. මාළු බානවා කිව්වා. ඉතින් ඔබ දැක්කද? දැක්කා. ඔබ ආවා කියලා හාමුදුරු දැක්කා? දැක්කා. මොකද කළේ? ඉක්මන්න බිලිපිත්ත හංග ගත්තා කිව්වා. කිව්වා දැම්ම වඩම් මගන වරෙන් ඒ ශ්‍රමණයන් වහන්සේ දන් දෙන්න සුදුසුයි කිව්වා. ඇයි ඒ? ලැජ්ජ බය තිබ්බා. ඒක හංගගත්තේ ලැජ්ජ හිතුණා. මිනිස්සු දැනගනී කියලා බය හිතුණා. ඔය ශ්‍රමණයන් වහන්සේ දන් දෙන්න සුදුසුයි. 96 කෝටියක් රහතන් වහන්සේලාට දන් දුන්න දුඩුගැමුණු මහරජ්ජුරෝ අරවාගේ ශ්‍රමණයන් වහන්සේටත් දන් දුන්නා ලැජ්ජ බය දැකලා. බලන්න ඇත්තටම මෙහෙමයි. අපිට එකපාරම අමාරු වෙයි මේවා. අපිට හුරු නැති වෙයි. දැන් සැඩ පහරට ගිහිල්ලා ඉවරයි. දැන් ගහගෙන යනවා. නමුත් අපිට මේ ಗುಣධර්ම හිතෙන් හිත හිතා සාදුකාර දිදී හරි හිටියොත් යමකට අපි ගරු කරනවාද ඒ දේ කරා අපිට යන්න ලැබෙවි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරනවා කියලා හිතන්න. මා තුල ලැජ්ජා බය පිහිටාවා කියලා හිතන්න. ඒ නිසා gederima පටන් ගන්න. අම්මා තාත්තට ගරු කරන්න. ඒ කියන්නේ සාධාරණ ඉදිරි අපිට අම්මලා තාත්තලා කියනේවට ඕන තරම් කරුණු කියන්න පුළුවන්. නමුත් අපි නිහඬව ඉන්නවා නම් ඒ අම්මා තාත්තා කියලා ඒ ගරු කරලා. නෑදෑයන් ආපු තැන ගරු කරලා. ඊළඟට මිනිස්සු ඉන්න තැන තමන්ගේ බිරිඳට ස්වාමියාට වැරදි කියන්න බනින්න එපා. ඒව උඩ බලාගෙන කෙල ගහනවා වගේ. තමන්ගේ ගෑනු කෙනාගේ වැරදි අනිත් අයට කියන්න ලැජ්ජ නැද්ද? තමන්ගේ ස්වාමියාගේ වැරදි අනිත් අයට කියන්න ලැජ්ජ නැද්ද? ඊළඟට රහසේ තමන් කරන පව්වල විපාක ගැන බය නැද්ද? ඇයි අපිට හතරපායේ දොර වැහිලාද? ඒ ගින්දරවලින් අපිව සිසිල් කරනවාද? ඒ ගින්දරවලට අපිව පිච්චෙන්නේ නැද්ද? ඒ නිසා අපාය කියන එක විශ්වාස කරන්න පින්වතුනි. ලැජ්ජ බය කියන එක හිතේ හදාගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ලැජ්ජ බය කියන ධර්මයේ තියෙනවා නම් ඒකෙන්ම නිවන් මාර්ගයේ දියුණු කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා මේ හිරියොත්තප්ප කියන ගුණය බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ බල ගුණයක් විදිහට, ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ මහා බලවත් ශක්තියක් ගුණයක් විදිහට වදාලා හිරියොත්තප්පේ කියන එක. හිරියොත්තප්පේ කියන එක තමන් තුළ තියෙනවනම් එයා දුප්පත් නෑ. එයා ආර්ය ධනෙන් යුක්ත බව වදාලා. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං. සද්ධාව කියන්නේ වෙන එකක්. සීලය කියන්නේ වෙන එකක්. ලැජ්ජ බය කියන්නේ වෙන එකක්. දහන් දැනුම කියන්නේ වෙන එකක්. කෙනෙකුට දහන් දැනුමක් තිබුණොත් එයාට ඒක කොච්චර ශක්තියක්ද කියලා බලන්න. සද්ධාවක් තිබ්බ කොච්චර ශක්තියක්ද? ඒ වගේ තමයි ලැජ්ජ බය කියන එක පුදුම ශක්තියක්. පුදුම ශක්තිය. ඉතින් ඒ වගේ තියෙනවා. පින්වතුනි, සමහර අය ජීවිතේට කිඳා බහැලා තියෙනවා. ජීවිතේට කිඳා බහැලා තියෙනවා ලැජ්ජ බය. ඒ නිසා මතක තියාගන්න, කෙල්ලෙක්ගේ වුණත් වටිනාම ඒ කෙල්ලගේ ගුණධර්මය තමයි ලැජ්ජ බය. දැන් ඔන්න හිතන්න, ඔන්න දුවෙක්ගේ පුතෙකු විවාහ වෙනවා. දැන් පුතා රට යනවා. බිරිඳ තනි කරලා යනවා. එතකොට එයාට බිරිඳ තනි කරලා යන්න අර ස්වාමියාගේ හිතට තියෙන ශක්තිය, බිරිඳගේ උගත්කමද, ධනයද, එහෙ නැත්නම් බිරිඳගේ ලස්සනද, එහෙම නැත්නම් බිරිඳගේ ලැජ්ජ බයින් යුතු සිල්වත්කමද, කුමක් ගැන හිතලාද බිරිඳ ගැන සැකයක් නැතුව ඉන්න පුළුවන්නේ? එයාගේ උගත්කම ගැන හිතලාද, ලස්සන ගැන හිතලාද, ධනය ගැන හිතලාද, රස්සාව ගැන හිතලාද? එහෙනම් මෙයා ලැජ්ජ බයෙන් යුක්තයි. මෙයා සිල්වත්. එනිසා මේ කෙල්ල මූණි දෙලිගා ගන්න වැඩ කරගන්නේ නැහැ කියලා බයක් නැහැ. ඒ උනාට බිරිඳක් තෝරද්දී කවුරුවත් ඒ සිල්වත් බවවත් ලැජ්ජා බයවත් හොයන්නේ නැහැ. කෙල්ලෙක්ගේ ලැජ්ජ බයක් හොයන්න, කොල්ලෙක්ගේ ලැජ්ජ බයක් හොයන්න ෆෝන් එකෙන්ම පුළුවන්. මේ වගේ මැසේජ් එකක් යාළු වෙලා ඉන්න කෙල්ලට යවන්නේ කොහොඳද? මේ වගේ මැසේජ් එකක් මං යාළු වෙලා ඉන්න කොල්ලෙකුට යවන්නේ කොහොඳද? මේක අපේ අම්මට අහු වුණොත්, තාත්තට අහු වුණොත්, කාමර වහගෙන, දොරවල් වහගෙන, ඇහෙන සද්දෙට ඉක්මනින් ෆෝන් වහගෙන හැංගි හැංගි කරන කර්ම බුදුරජාණන් වහන්සේ වදාලා එයා නිරේ ගිහිල්ලා තිරිසන් ලෝකෙක ඉපදුනොත් ඉපදෙන්නේ හැංගෙන සත්තු අතර. චූටි සද්දෙටත් ඉක්මනට හැංගෙන සත්තු, කැරකෙන සත්තු ඉන්නේ. ඔය තමයි මනුස්ස ලෝකෙ ඉද්දී හැංගි හැංගි පව් කරපු එකේ විපාකයක් කියනවා. ඇයි දැන් කාමරේ දොර වහගෙන මොකක් හරි දෙයක් කරනවා, කරනකොට සද්දයක් ආපු ගමන් මෙයාම ඉක්මනට පොත වහගෙනවා, ෆෝන් එක වහනවා. දැන් එළියෙන් එන අය ඔවා දන්නෙත් නෑ. එතකොට මේ හැංගිලා බය වෙලා ඔක්කොම උනේ කවුද? අර තමම්මයි. අන්නේ සංස්කාරය යනවා. පාරේ මිනිස්සු යනවා, පාරයිනේ පඳුරක සතෙක් ඉන්නවද කියලා අපි දන්නේ නෑ. නමුත් සතා එහින් බය වෙලා හැකිලිලා දැක්කද සැඟවෙන්න, සැඟවි සැඟවි කරපු කර්ම වලින් සැඟවෙන සත්තු අතර උපදිනවා. මේක පුදුම සංසාරයක්. පුළුවන් නම් බේරෙන්න. ඒකට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ අහලා සද්ධා උපද්දව ගන්න ඕන. මේ වගේ උතුම් ධාතු සෑයවල් බෝධින් වහන්සේලා ඉතාමත් ගෞරවයෙන් වඳින්න පුදන්න ඕන. මේ ධර්මයේ නිතර නිතර අහන්න ඕන. චිත්ත පහදව ගන්න ඕන. සසර දුකින් නිදහස් වෙන්න කැමැත්ත ඇති කර ගන්න ඕන. රාගයෙන් නිදහස් වෙන්න, ද්වේෂයෙන් නිදහස් වෙන්න, මෝහයෙන් නිදහස් වෙන්න ආශකරන්න. රාගෙන් ඔබ දැවෙද්දී මම මේ රාගෙන් නිදහස් වෙන්නේ කවදාද කියලා හිතන්න. ද්වේෂයෙන් ඔබ දැවෙද්දී ඒ ද්වේෂයට ඔබ ලකුණු දෙන්න එපා. මං තරහ ගත්ත නිසා මේක විසඳුනේ කියලා කියන්න එපා. අනේ මේ තරහා යනක කොච්චර හොඳ නැද්ද කියලා තරහව හිතෙන් ප්‍රතික්ෂේප කරන්න, මෝඩකං හිතෙන් ප්‍රතික්ෂේප කරන්න, සංසාරයේ යන මෝඩකමට හිතෙන් ප්‍රතික්ෂේප කරන්න, එතකොට ඔබට සසර දුකින් නිදහස් වෙන්න ලැබෙනවා පින්වතුනි. ඒ නිසා ඔබ අද හිතට ගන්න මම ලැජ්ජ බයෙන් යුක්ත වෙනවා, ආදර ගෞරවයෙන් සෑය වඳිනවා, බෝධිය වඳිනවා, මෙතෙක් බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට, චෛත්‍යයන් වහන්සේලාට, බෝධින් වහන්සේලාට මගෙන් වරදක් වෙලා තියෙනවා නම් අද මේ කරුණ දැනගත්ත වෙලාවේ මට සමාව ලැබීවා කියලා හිතන්න. අපි කාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ සියලු පින් හේතු වාසනාම වේවා. ථූපාරාම සේරජුන්ගේ අනුහසින් ඔබට සිත් වේවා.